නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරභත නික්කමත යොංජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනම් නලාගාරං ව කුංජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙසති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරෙස්සති. අයිතිමත් ස්වාමීන් වහන්සේගෙන අවසරයි. අදත් අපි සුපුරුදු පරිදි සිදු කරන ධර්ම සාකච්ඡාව සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ පසුගිය දින කිහිපය තිස්සේම විවිධ මාතෘකා වලින් ධර්මයේ කරුණු අපි සාකච්ඡාවට ලක් කළා. මුලින්ම අපි මතක ඇති සතර විපල්ලාස ගැන කතා කළා. ඊළඟට අපි මොකද කතා කරන්නේ? ඊළඟට අපි ත්‍රිපිටකයේ සැකැස්ම ගැන කතා කරනවා. අටුවාටි කාදියත් එක්ක. ඊළඟට අපි මොනවද කතා කරන්නේ? මොනවද කතා කරන්නේ? ප්‍රධාන මාතෘකාව මොකද? අනුපූර්ව ප්‍රතිපදාව ගැන අපි කතා කරා. ඊළඟට අපි ඊයේ කතා කළා අක්ඛණ සූත්‍රය සහ විවිධ භූමි සත්‍යයන් ජීවත් වන 31 භූමීන් ගැන කතා කළා. දැන් හැමදාම කතා කරන ප්‍රධාන මාතෘකාව අවශ්‍ය නේද මට කියාගන්නේ මොන තමයි අපිට මේක වැදගත් වෙන්නේ. දැන් අද අපි මේ පස්වෙනි දවසට අපි මේ කරුණු සාකච්ඡා කරන්නේ. ඉතින් ඔය කතා කරන කරුණු වල සමරිය තමයි ඔය දෙන්නේ, සාරාංශය තමයි ඔය දෙන්නේ. ඉතින් ඒවා තමන් දැනුම දිනු කරගන්න සඳහා භාවිත කරන්න. ඉතින් නිතරම ලෝකයේ පුද්ගලයෙකු ආයතනයක් ගැන කියනකොට ප්‍රධාන වශයෙන් සාකච්ඡා වෙන කරුණු දෙකක් තියෙනවා. ඒක තමයි දැන් අපි කියන්නේ සාමාන්‍ය ඔය ආයතනයකට එහෙම ගියාම ලොකු බෝඩ් එකක් මුලින්ම ගහන්නේ. බෝඩ් දෙකක් තියෙනවා. එකක් තමයි දැක්ම කියන එක. දැක්ම සහ මෙහෙවර කියලා. පාසලක් ගත්තත් ආයතනයක් ගත්තත් මේක බොහෝ තැන්වල තියෙනවා. රෝහලක් ගත්තත් මේක තියෙනවා. දැක්ම සහ මෙහෙවර කියලා. වෙනත් විදිහකින් කියනවා නම් මොකද්ද? විෂන් සහ මිෂන් කියලා. විෂන් කියන්නේ දැක්ම. අපට යමක් ගැන අනාගත දැක්මක් තියෙනවා. එතකොට ඒ දැක්මට ළඟා වෙන්නට, ඒ ඉලක්කයට ළඟා වෙන්නට හරය බාරයක් තියෙනවා. ඒකට මෙහෙවර කියලා කියනවා. මේ දෙකම වැදගත්. මේ දෙකෙන් එකක් විතරක් තිමිල බෑ. දැක්ම විතරක් තිමිල නිකන් හිටියටත් වැඩක් නෑ. ඒ දැක්ම නිෂ්ඵල දෙයක් වෙනවා. ඒ දැනුම නිෂ්ඵල දෙයක් වෙනවා. ඒ වගේම වේගයෙන් තමන් කටයුත්තක් කළත් තමන්ට දැක්මක් නැත්නම් ඒ සාර්ථක ඉලක්කයකට ළඟා වෙන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා දැක්මක් නැති මෙහෙවර අන්ධයි කියලා කියනවා. ඒ වගේම මෙහෙවරක් නැති දැක්ම නිෂ්ඵලයි කියලා කියනවා. Vision without mission is useless. Mission without vision is blind කියලා කියනවා. ඒ සමේ දෙකම වැදගත් වෙනවා. මේ දෙකම තමයි බුදුදහමේ කියන්නේ විඥාකරණ කියලා කියන්නේ. විඥාකරණ සම්පන්නව කියලා බුදුහාරණ කියන්නේ මේක. විඥා කියලා කියන්නේ මේ දැක්ම, ප්‍රඥාව කියන එක. සම්මාදිට්ඨිය කියන එක. දර්ශන සම්පත්තිය කියන එක. චරණය කියලා කියන්නේ ඊට අනුව සීලං, සීලේ ඉන්ද්‍රිය සංවරය ආදී කරුණු වලින් ක්‍රියාත්මක වීම. මේ දෙකම වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ දෙකම ගැන කතා කරද්දී අපට කතා කරන්න තියෙන ප්‍රධාන මාතෘකාවක් ගැනයි අද අපි සාකච්ඡාවට ලක් කරන්නේ. ඒ තමයි සමහර සූත්‍රවලදී ගොනු කළ තියෙන, ඒ වගේම විවිධ බුදුරජාණන් වහන්සේ විවිධ පුද්ගලයන් සහ ස්ථානවලදී දේශනා කරපු කරුණු ප්‍රතිපස්නේ මේ වශයෙන් සඳහන් කරපු කරුණු සියල්ලක් මේක රාශිය කළ තියෙන දේශනාවක් හැටියට දැක්වෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැනයි අද අපි කතා කරන්නේ. සත්ත තින්සති බෝධිපක්ඛිය ධම්මා කියන එක. සත්ත තින්සති. එතකොට 37ක් ගැන මේ කියන්නේ. දැන් මෙතෙන්දි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා ආරම්භයේදීම නිතර තමන් පොතක් කියෙව්වත් ධර්ම දේශනයක් ඇහුවත් ඒකේ ප්‍රධාන වශයෙන් අපට කොටස් දෙකක් දැක ගන්න පුළුවන්. එකක් තමයි සග්ග මග්ග කියන එක. අපි නිතරම කතා කරන එක. අනිත් එක මොක්ක මග්ග කියන එක. අපි මේක කලින් කතා කළා. එතකොට අපි දක්ෂ වෙන්නට ඕන මේ දේශකයෙක් හෝ පොතක් විසින් කියවන ලබන්නේ සර්ග මාර්ගයේද මොක්ෂ මාර්ගයේද දෙකමද කියලා. මෙන්න මේක ඉතාම වැදගත්. බොහෝ විට අපි මොක්ෂ මාර්ගය කියලා හිතලා දේවල් කියනවා. හැබැයි ඒවත් සර්ග මාර්ගය මේව තමයි. මොක්ෂ මාර්ගය ඒවා නෙවෙයි. ඒ නිසා අපි බණක් අහනකොටම නිතරම තමන් දක්ෂ වෙනවනේ මෙයා මොන මාර්ගයද විස්තර කරන්නේ. මෙයා අනුපිළිවෙලින් දෙකම විස්තර කරනවද? එකක්ද විස්තර කරන්නේ? දෙකම කියලා හිතලා එකක් විතරක්ද විස්තර කරන්නේ කියලා දැනගන්න අපි දක්ෂ වෙන්නට ඕන. සර්ග මාර්ගය කියලා කියන්නේ කම්මසකතා සම්මාදිටියේ ඉඳලා සුගති වෙන්න කරන අනුශාසන. ඕ ප්‍රතිපatti. පුද පූජාවක් පවත්වනවා නම්, දන් දෙන්න කියනවා නම්, සිල්වත් වෙන කියනවා නම්, මෛත්‍රී භාවනා කරන්න කියනවා නම්, ඒකේ බොහෝ විට තියෙන ලක්ෂණය තමයි මේ ස්වර්ගගාමී මාර්ගය. එතකොට ස්වර්ගගාමී මාර්ගයේ තියෙන ලක්ෂණය මොකක්ද ඒව කියනකොට? ඒ තමයි මේ බාහිර ලෝකයක් තියෙනවා කියන පදනම ඉඳගෙන තමයි කරුණු විස්තර කරන්නේ. වෙනත් විදියකින් කියනවා නම් අපි ඉපදෙන කෙනේ ලෝකයක් තිබුණා. ඒ තිමිච්ච ලෝකෙ අපි ඉපදුණා. අපි මරණයට පත් වුණාට පස්සෙත් නැවත ඒ ලෝකෙ ඉපදෙනවා කියන කතාව. මේක තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ නිසා ඉන්න කාලේ හොඳ දේවල් කරන්න, මරණයෙන් පස්සේ හොඳ තැනකට යන්න ඕන, සුගති පායන වෙන්න ඕන, ඒකට අදාළ මෙන්න මේ අනිත්‍යයට උදව් කරන්න, මේ වගේ කරුණු ටිකක් අපිට කොයිලෙත් තේනවා. ඒත් අපි දක්ෂ වෙන්නට ඕන මේ කියන්නේ ස්වර්ග මාර්ගයයි. එතැමිට සර්ග මාර්ගය කියලා සමහර කෙනෙක් කාමයේ බාහිර කුඩු තියෙනවා, මිනිසු තියෙනවා, මේ අනිත්‍යයනෝ කැඩෙන බිඳෙනෝ කියලාත් කියනවා. ඒක විපස්සනාම් කියලාත් කියනවා. හැබැයි අපි දක්ෂ වෙන්නට ඕන විපස්සනා කියන නම කියෝට ඇත්තට මේක විපස්සනා නෙවෙයි කියලා. බාහිර රූපයක් පනවාගෙන ඒකේ කැඩෙන බිඳෙනෝ කියලා බැලුවට විතරක් විපස්සනා වෙන්නේ නැහැ. බාහිර ලෝකය නිර්මාණය කරගනිද්දිම අපි ඇත්තටම සංසාර චක්‍රයට අහුවෙලින්නේ. විපස්සනාම කියලා කියන්නේ අන්නේ බාහිර ලෝකයක් හමු නොවන විදියටම දර්ශනයක් ඇති කරගන්න එක. ඒ කියන්නේ අභ්‍යන්තරයෙන්ම දැක්මක් ඇති කරගන්න එක. බාහිර ලෝකය කනවගෙන අපි කියන එක හරියට අපි කලින් කිව්වා හරි මිරිඟුවක් ඇතේ කියලා හිතලා අනේ මේ මිරිඟුව නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා කියලා හිතනවා. ඈත වාතය රත් වෙලා තියෙනකොට පාරක හරි වැලි තලාවක හරි යම් කෙනෙක් හිතනවා නම් එතන වතුර තියෙයි. අනේ වතුර කවදා හරි නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා කියලා හිතුවොත් එයා අවුරුදු 100ක් මෙනෙහි කරත් එන ප්‍රශ්න පහළ වෙනවද? ඇයි ඒ? එයා මුලින්ම මිත්‍යාවක නිරතන වතුර තියෙයි කියලා. ඇත්තෙ මෙතන ඉන්න ගහලා ගන්නවා. ඒ වතුර නිර්මාණය වීමම මේ පැත්තේ තියෙන මිත්‍යාව. එතකොට මේ මොහොතට ඉන්ද්‍රිය තුලින් ඇතිවන මායාවක් තියෙන්නේ. ඒ වගේම තමයි අපි මේ ඉන්ද්‍රිය ලෝකෙයි අපි ඇසෙන් රූපයක් දකිනකොට මේ ගියක් තියෙනවා කිය කිය අපි හිතනවා දැන් මෙතන. මේ ගේ කැඩෙනවා කැඩෙනවා කවදා හරි විනාශ වෙනවා කිය කිය හිතනවා. ඒකයි අර මිරිඟු අනිත්‍යය කියලා බලන එක ඇතුලේ ලොකු වෙනසක් නැහැ. එනිසා මේ ලෝකයක් නැහැ කියලා අපි කියන්නේ මේ තියෙන්නේ මේ මොහොතට සාපේක්ෂව මගේ අස්කන්නාසාදී ආයතනලේ මා විසින් නිර්මාණය කරගන්න ලෝකයක් මේ තියෙන්නේ. ඒක අනිත්‍යයට විශ්ේ වෙන ලෝකෙ නෙවෙයි. ඒ වගේම මට මේ මොහොතේ නිර්මාණය වෙන ලෝකෙ ඊළඟ මොහොතේ වෙනස් වෙන්න පුළුවන්. මේ මොහොතේ මට බිත්තියක් වශයෙන් පේන මට ඊළඟ මොහොතේ මගේ අභ්‍යන්තර ආයතන වෙනස් වෙනවා කිව්වොත් මේ බිත්තියෙන් හැබැයි තමට පේනවා. ඒ වෙලාවට හැබැයි මේ බිත්තියක් නෙවෙයි. එතකොට මේ මොහොතේ අපිට මෙතන පස් දෙනයි පේන්නේ. ආයතන වෙනස් වුණොත් එතන මිටිට වඩා ප්‍රමාණයක් අපිට පේනවා මෙතන. අන්න ඒ වගේ ලෝකයකට දර්ශනය නිර්මාණය කිරීම තමයි දර්ශනාවෙන් කරන්නේ. ඉතින් මෙන්න මේ දෙකේ වෙනස අපි නිතරම හඳුනා ගන්නට ඕන. ඒ නිසා අපි විටින් විට මේ ස්වර්ග මාර්ගයට අදාළ කරුණු සඳහන් කරනවා, මොක්ෂ මාර්ගයට අදාළ කරුණු සඳහන් කරනවා. මේ දෙකම මිශ්‍ර වෙච්ච කරුණු අපි විටින් විට සාකච්ඡා කරනවා. අද අපි විශේෂයෙන් මාතෘකාව වශයෙන් තෝරාගත්තේ මොකට අදාළ ඒවද? ඍජුවම මොක්ෂ මාර්ගයට අදාළයි. ඒ නිසා මෙන්න මෙතෙන්දී අපි දක්ෂ වෙන්නට ඕන එතන අපි මේ කියන කරුණ තේරුම් ගන්න. එතකොට මග්ග කියන මෙන්න මේ මොක්ෂ මාර්ගය නැත්නම් කෙලෙසුන්ගෙන් සපුරා නිදහස් වීමේ මාවත සඳහන් කරන මේ ප්‍රතිපදාවේදී තියෙන ලක්ෂණයක් තමයි නිතරම බුදුහාඳුරෝ විශේෂ කාරණයක් දේශනා කළා. ඒ තමයි ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා. මහණෙනි මම ආශ්‍රවයන්ගේ ශ්‍රේවීම දේශනා කරන්නේ දන්න කෙනාට, දකින කෙනාට කියලා. මොකක් දකින කෙනාටද, මොකක් දන්න කෙනාටද? මේ යෝනිසෝ මනසිකාරය නැත්නම් නොවනින් මෙනෙහි කළ යුතු ආකාරය. යෝනිසෝ මනසිකාරයට ආකාර ගානක් තියෙනවා. නමුත් මෙතනින් විශේෂයෙන්ම යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප, පටිසම්පාද ආදී මෙන්න මේ විදර්ශනාවට අදාළ කරුණවල ස්වභාවය තේරුම් ගන්න එක. ඒ දැනගත්තොත් තමයි නියම විදියට අපි මේ මාර්ගයට අවතීර්ණ වුණා වෙන්නේ. එතකොට මෙන්න මේ මාවත තේරුම් ගැනීමත් එක්ක අපිට මූලික වශයෙන් ලැබෙන අවබෝධය තමයි පටිසම්පාද පිළිබඳ අවබෝධය. එතකොට විෂන් එක දර්ශන සම්පත්තියේ දිටි සම්පන්න බව අපි මුලින්ම ඇති කරගන්නට ඕන. ඒ සඳහා තමයි මූලික ධර්ම දේශනා තියෙන්නේ. විශේෂයෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපට ලැබෙන ප්‍රධානතම දේ තමයි මෙන්න මේ දර්ශන සම්පත්‍ය ඇති කර ගැනීම. අපි ආයුතු ගමන මඟ පිළිබඳව මුලින්ම දැක්මක් ඇති කර ගන්න ඕන අවසානයේ දක්වාම. සුතමේ ඥාණයෙන් ලබා ගන්නට ඕන. අන්නේ සුතමේ ඥානයේදී ප්‍රධානතම දේ තමයි පරිසම්පාදී පිළිබඳ අවබෝධය. හේතුඵල ධම, ආර්ය න්‍යාය, ඉදාපචිතාවය ආදී විවිධ නම් වලින් අපි කරුණු සඳහන් කරන්නේ මේ හේතුඵල ධම පිළිබඳව. එතකොට මේක තමයි බුදුහාඳුරෝ විවිධ වචන වලින් අපට දේශනා කළේ අස්මින් සති ඕයිදං හෝති. ඒ කියන්නේ මේ හේතු ටික තියෙනකොට මේ අත්දැකීමක් තියෙනවා. නමුත් අපට අපි අවිද්‍යාව විසින් ඒක කියන්නේ නැහැ. ඒක කියන්නේ කලින් තිබ්බ දෙයක් මේ දකින්නේ කියලා අපිට නිතරම හිතෙන්නේ. දැන් මේක කලින් තිබුණු බෝඩ් එකේ අපි මේ දකින්නේ කියලා අපිට හිතෙන්නේ. ඒක ඇත්තක් තියෙනවා. ඒක සම්මුති සත්‍ය අනුව හරියන්නේ. නමුත් පරමාර්ථ සත්‍යට යනකොට මේ සත්‍යස් බෝධිපාරසික ධර්ම සම්පූර්ණ කරන්න යන මාර්ගයේදී අපි තේරුම් ගන්න දේ වෙනස් වෙනවා. ඇයි ඒකට හේතුව? දුකේ නිදහස් වෙන කැමැති නම්, සංසාර චක්‍රයෙන් නිදහස් වෙන කැමැති නම් අනේ නිදහස් වෙන මාර්ගයේදී අපි වෙනම දර්ශනයක් ඇති කර ගන්නට ඕන. කම්මසගත සමාධියට විතරක් අපට ප්‍රමාණවත් නැහැ. විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකායේ සම්බාසව සූත්‍රයේ සඳහන් කරනවා. සම්මාදිට්ඨිය හැටියට අපි කියන මේ කම්මසගත සමාධියත් ආර්ය සම්මාදිට්ඨියට සාපේක්ෂව දෘෂ්ටි විපල්‍යාසයක් විදිහට සැලකෙන. යම් කෙනෙක් කියනවා නම් මේ කර්ම කරන කෙනා මේ නැවත ඊළඟ වාත්භාවය ඉපදෙන්නේ කියලා ඒක දෘෂ්ටිකාන්තාරයක්, දෘෂ්ටි විසූකයක් කියලා කියනවා. නිතරම අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. මිච්ඡා දිට්ඨි සහ සම්මා දිට්ඨි කියලා අපි කරුණු දෙකක් සාකච්ඡා කරනවා. එතකොට මේ දෙකේම තව ප්‍රභේද තියෙනවා. මිච්ඡා දිට්ඨියේ ප්‍රභේද තියෙනවා. නියති මිත්‍යා දෘෂ්ටි කියලා එකක් තියෙනවා. සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටි කියලා එකක් තියෙනවා. දැන් මහා කම් විභංග සූත්‍රයේ දැක්වෙනවා මිච්ඡා දිට්ඨියේ නියති මිත්‍යා දෘෂ්ටි නොමැතිව සාමාන්‍ය මිච්ඡා දිට්ඨිය තියෙන කෙනා සුගති ගම් වෙනවත් පුළුවන්. යාලෝන මොහතක ඒක අත්හැරලා යට සුගති ගම් වෙන පුළුවන්. ඒ වගේම සම්මාදිටියෙත් ප්‍රභේද තියෙනවා. මොකද්ද? එකක් තමයි කම්මසගත සම්මාදිටිය. අනිත් එක ආර සම්මාදිටිය. එතකොට අර නියත මිත්‍යා දෘෂ්ටියට වඩා නිකම් මිත්‍යා දෘෂ්ටිය යම් කිසි මට්ටමකට හොඳයි. ඒ වගේම ඒ අර සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටියට වඩා ඊළඟට කම්මසගත සම්මාදිටිය ඉහළයි. කම්මසගත සම්මාදිටිය මෙහෙල සම්මාදිටිය දෙක ගන්නකොට මේ යටම තියෙන ගිහිල මට්ටමේ තියෙනවා. එතකොට චතුසත්‍ය සම්මාදිටිය සාපේක්ෂව කම්මසගත සම්මාදිටිය මිච්ඡා දිට්ඨිය. ඒ නිසා එක එක මට්ටම් වලින් කරුණු සාපේක්ෂ ධර්ම දේශනා කරනවා. දැන් උදාහරණයක් හැටියට සතර පාඩ සාපේක්ෂව මනුස්ස ලෝකයේ සුගතිය. මනුස්ස ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝකයි සුගතිය. දිව්‍ය ලෝකයට සාපේක්ෂව බ්‍රහ්ම ලෝක සුගතිය. රූපාචර බ්‍රහ්ම ලෝක වලට වඩා අරූපාචර බ්‍රහ්ම ලෝක සුගතිය. ඒ වගේම අනිත් පැත්තක් තියෙනවා. සතර පාය මනුස්ස ලෝකයට සාපේක්ෂව ගත්තොත් මනුස්ස ලෝකයට සාපේක්ෂව සතර අපාය දුගතිය. දිව්‍ය ලෝක වලට සාපේක්ෂව මනුස්ස ලෝක දුගතිය. ඊළඟට බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝකයේ දුගතිය. බොහොම කියලා බුදුහාම දේශනා කරනවා නිබ්බානං වා උපනිදාය සබ්බා උපත්යෝ දුගතින් කියන. නිවනට සාපේක්ෂව සියලුම උත්පත්ති දුගතින් කියන. ඉතින් අන්න ඒ වගේ එක එක තැන්වල එක එක විදිහට එක එක පරයවලින් දේශනා කරලා තියෙනවා. එතකොට අන්නේ පරයයන් අපි තේරුම් ගන්න වෙනවා ධර්ම ශ්‍රවණය කරද්දී කිතාන වැඩගත් වෙනවා. එක තැනක කියපු කරුණක් තවත් තැනකදී තවත් විදිහකට විස්තර කරලා තියෙනවා. දැන් අත්ත කියන එක. අත්තා යත්තනෝ නාතෝ කියලා කියන තමන්ට පිට තමන් විතරයි කියලා. නමේසෝ අත්තා කියලා තියෙනවා. අත්තා කියන වචනේ එකක් වුණාට ඒ දෙකේ අර්ථ දෙකකට තියෙනවා. නමේසෝ අත්තා කියලා කියන ආත්ම දෘෂ්ටිය ගැන එතන කියන්නේ. එතකොට අත්තදීපා විහෙරද කියන තැන කියන්නේ එතන තමන් හිත පිළිසරණ කරගන්න කියන්නේ. එතකොට සංඛාර කියන එක ගැත්තක් තියෙනවා. එක එක තැන්වල වෙනස් වෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක තැන එක සංස්කාරයක්. සබ්බේ සංඛාර අනිච්චා කියන තැන තවත් එකක්. එතකොට අபிසංකත සංඛාර, අபிසංකරණ සංඛාර, ප්‍රයෝග අபிසංකාරෝම කියලා සංඛාරවල විවිධ ප්‍රභේද තියෙනවා. ඒ නිසා කෙනෙක් ඇහුවොත් සංඛාර කියන්නේ මොකද්ද කියලා අපිට එකපාර උත්තරේ දෙන්න බෑ. දෙනිගොත් පාර දෙනවා. ඒකට අපි අහන්නේ ඒ සංස්කාර කියලා අහන්නේ මොකද්ද? සබ්බේ සංඛාරා කියන එකේ සංස්කාරද ඔබ අහන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එකද? ස්කන්ධ පංචකයේ තියෙන සංස්කාරද ඔය අහන්නේ? නැත්තම් පුඤ්ඤාපි සංඛාරද අහන්නේ? අපුඤ්ඤාපි සංඛාරද? ආනිඤ්ඤාපි සංඛාරද? අபிසංකත සංඛාරද? අபிසංකරණ සංඛාරද? ප්‍රයෝගාපි සංඛාරද කියන ඔහොම ප්‍රතිප්‍රශ්න අහලා පටිපොච්චා ව්‍යාකරණෙම උත්තර දෙන ප්‍රශ්න ඇති. පටිපොච්චා ව්‍යාකරණේ ප්‍රශ්න වල ඒකාංශික උත්තර දෙන එක තරද. එතකොට අන්නේ වගේ විවිධ ස්වභාවයන් ධර්මයේ තුල තියෙනවා. ඒව අපි තේරුම් ගන්න වෙනවා. ඒකට සමාත්තෙම අපි වැඩිපුර ධර්මයේ කියවල තියෙන ටෝනේ. නිවන් දකින්නේ ඔක්කොම තේරුම් ගන්න ඕනේ. නමුත් ධර්මදේශකයන් වහන්සේලා හැටියට අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. එතකොට මෙන්න මේ පටිච්චසමුප්පාද න්‍යාය මේ හේතු ටික තිබි තියෙන කලදී මේ ඵලය තියෙනවා හේතු නැතිදී නිරුද්ධ වෙනවා කියන දර්ශනය තමයි මේ සත්‍විස් බෝධිපාරිසික ධර්ම පිළිපදින්න ඕන තැනදී අපි අනුගමනය කළ යුතු ප්‍රධානතම දේ. එතකොට අන්න ඒ දර්ශනය ඇති කරගත්තට පස්සේ පිළිපදින්න ඕන කාරණා බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වලදී විවිධ පුද්ගලයන් සහ ඔවුන්ගේ බුද්ධි මට්ටම අනුව සඳහන් කළා තියෙනවා. අපි මුලින්ම සඳහන් කළා බුදුරජාණන් වහන්සේට යම් කිසි කෙනෙක් මුණ ගැහුණා තියෙනවා. බුදුහාම ප්‍රධාන වශයෙන් කෙනෙක් ගැන බලන කාරණා මොනවද කියලා. මොනවද බලන්නේ? එකක් ඉන්ද්‍රිය ධර්ම බලන ඒ වගේම යාගේ ආයුෂ බලනවා. ඔයා කොච්චර කාලයක් ජීවත් වෙන කෙනෙක්ද කියලා බලනවා. ඉන්ද්‍රිය ධර්ම විතරක් බලන්නේ නැහැ. ඈ ඉන්ද්‍රිය ධර්ම විතරක් බලනා මෙයාගේ ශ්‍රද්ධා ප්‍රඥා අඩුයි කියලා ඈ ඔක්කොම එකපාර දේශනා කරන්න යන්නේ නැහැ. එයා ඊටාම සුළු මොහොතකින් මරණයට පත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙලාවේ ශ්‍රද්ධා මාත්‍රයක් හරි ඇති කරවල එයා සුගතිගාමී කරන තැන කියන මූලිකද. ඊට පස්සේ ආදි විලෝකින් දලා බණහන එනවා තුලන් යනවා. හැබැයි බැරි වුණත් මෙතෙන් දියා සුගතිය හිම කරගත්තොත් එයාට ඒ කල්පගානකට උඩට එන්න බැරි වෙනවා. ඒ නිසා බුදුහාමුදුරු ඊටාම බුද්ධිමත්ව ප්‍රඥාවෙන් සහ කරුණාවෙන් පුද්ගලයා දැස නිතරම අවධානය යොමු කළ තියෙනවා. එතකොට අන්නේම ඒ පදනම මත ඒ අහන පිළිසහනුව බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල විවිධ විදිහට කරුණ දේශනා කළා. එක විටක බුදුරජාණන් වහන්සේ කරුණ හතරක් පරිසම්පාදලා දාලා කරුණ හතරක් 44ක් තේරුම් ගන්නා කියලා කියනවා. චත්තාරීස ආකාර චතු චත්තාරීස ධර්ම හැටියට ওই 11ක් හතරකට වැඩි වෙන ආකාරයට කරුණ ඇතම් තැනකදී තේරුම් ගන්නා කියලා දේශනා කරනවා. ඒ වගේම තවත් කෙනෙකුදී බුදුරජාණන් වහන්සේ මේ සමිත මේ අද අපි කතා කරන සූත්‍රය අනුව මේ විශේෂයෙන් සංගීති සූත්‍රය আদি සූත්‍ර ගණනාවක මහා පරිණාම සූත්‍රය আদি සූත්‍ර ගණනාවක සඳහන් වෙන දෙයක් තමයි මේ සත්‍විස් බෝධිපාරිශක ධර්ම කියන කරුණ. ඒතර මෙන්න මේ කරුණ හතක් අර දැක්ම ඇති කරගත්තු කෙනා සුතමේ ඥාන ඇති කරගත්තු කෙනා මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම කියන එක ගැන දැනුම තේරුම් ගත්තු කෙනා විසින් අනුගමනය කළ යුතු කරුණ 37ක් බුදුහාමුදුරුවෝ වරක සාවගෙන දේශනා කරා. එහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයි නෑ 37ම කරන්න ඕනේ නෑ ඔබ පටිසම්පදංග 12 තේරුම් ගන්න. එතකොට ඔබට මේ සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. තවත් කෙනෙක් දේශනා කරනවා මේ 12ම නෙවෙයි ඔබ අරහත් මාර්ගයේ රකින්න. මේ අට පිළිපදිනකොට ඔබට නිවන් දකින්න පුළුවන් කියලා. තවත් තැනකදී කියනවා නෑ අට නෙවෙයි හතක් පුළුවන්. සත්ත්‍ය බොජ්ජංග වඩන්න. සත්ත්‍ය බොජ්ජංග වඩනකොට ඔබට නිවන් දකින්න පුළුවන් කියලා. තවත් තැනක දේශනා කරනවා ආයතන 6 දැනගන්න කියලා. ආයතන 6 පිළිසිඳ දැනගන්න. එතකොට ඔබට නිවන් දකින්න පුළුවන් කියලා. තවත් තැනක දේශනා කරනවා ඔබ පංචේන්ද්‍රිය වඩන්න. සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වඩන්න. එතකොට ආශ්‍රවශය කරන්න පුළුවන් කියලා. තවත් තැනක කියනවා බල ධර්ම 5 වඩන්න. එතකොට කෙලෙස් ප්‍රහීණ කරන්න පුළුවන් කියලා. තවත් තැනක දේශනා කරනවා සතර සතිපට්ඨානය තුල ඉන්න කියලා. සතර සතිපට්ඨාන නැමැති පිත්තු විෂය තුල ඉන්න. එතකොට ඔබට නිවන් දැකන්න පුළුවන් කියලා. තවත් තැනක කියනවා සතර ඍද්ධිපාද වඩන්න කියලා. තවත් තැනක කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩන්න කියලා. තවත් තැනක බුදුරජාණන් වහන්සේ කියනවා ත්‍රිවිධ ශික්ෂා වඩන්න කියලා. තවත් තැනක බුදුරජාණන් වහන්සේ කියනවා නෑ බුද්ධිමත් කෙනෙකුට වඩන්න තියෙන කාරණා දෙකයි කියලා. සමථ විදර්ශනා දෙක විතරයි වඩන්න තියෙන්නේ කියලා. තවත් තැනක බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ඔබට වඩන්න තියෙන එකයි කියලා. ප්‍රඥාව වඩන්න ප්‍රොක්කෝම වැඩෙනවා කියලා. එතකොට ඉහළම බුද්ධි මට්ටමේ කෙනෙකුට මෙතනින් තමයි කෙටියෙන් තමයි කියන්නේ. බුද්ධි අඩුවෙන් තමයි කරුණ වැඩි පුරවන්නේ. එනිසා ඉහළම බුද්ධිමත් කෙනෙක් මොන ගහන බුදුරජාණන් වහන්සේට බාහ්‍ය දාර්ශීරිය, පුක්කුසාති වගේ ඇට ඍජුවම දේශනා කරේ බුදුහාඳුරෝ මෙන්න මේ ස්කන්ධ පංචකයේ සම්දේ වැය. නැත්තම් ආයතන කුසලතා වැඩි කරගන්න හැටි. හැම මොහොතේම පෙරපසුන විය හැතිවන අහුත්වා සම්බුතං හුත්වාන භවිසති කියන විදියට පෙරණති බිහටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන නිස්කන්ධ පංචකයේ සමුදේ වැය දකින්න කියන ප්‍රඥාවට හේතු වන කරුණේ දේශනා කරනවා. තවත් තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එක කරුණක් වඩන්න. එකක් වඩනකොට හතරක් වැඩෙනවා. හතරක් වඩනකොට දෙක හතක් වැඩෙනවා. හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. එකම කාරණේ වඩන්න තියෙන්නේ. ඒක එකම කාරණේ වඩනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා. හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. මේ එකම ධර්මතාවය මොකද්ද? ආනාපානසති සූත්‍රයේ ආනන්ද සූත්‍රයේ වගේ තැන්වල තියෙන්නේ ආනාපානසති නැමැති එකම ධර්මයේ වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සත්‍ය බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. මෙන්න මේ විවිධ පරයාවලින් බුදුහාමුදුරුවෝ දේශනා කළා. හැබැයි මේ මොකක් කළත් මෙන්න මේ ප්‍රඥාව ඉලක්ක කරගෙන ප්‍රඥා ලෝකේ ලබන්න ප්‍රඥාවට විවිධ වචන ධර්ම තුන තියෙනවා. පඤ්ඤා කියලා කියනවා, විද්‍යා කියලා කියනවා, ආලෝක කියලා කියනවා, ඥාන කියලා කියනවා, ධම්මවිචය කියලා කියනවා. විවිධ වචන වලින් මේ ප්‍රඥාවට නම් දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රඥාව සාක්ෂාත් කරගන්න තමයි මේ සම්පූර්ණ නිවන් මාර්ගය තියෙන්නේ. අපි යම් කිසි වෙලාවක හැම මොහොතෙම සිදුවන අනිත්‍යතාවය පෙරපසු නොවි හටගන්න මේ අනිත්‍යතාවය කියන්නේ අපි අතෙන් රූපයන් දැක්කත් මේ මොන ආයතනෙන් අපි අරමුණක් ගත්තත් වෙන්නේ මේ රූප ආදී ස්කන්ධ පංචකය පෙරපසු නොවි හටගන්නවා. හැම මොහොතෙම අපේ ඇස අනිත් හේතු මත හටගෙන නිරුද්ධ වෙනවා. මේ ආයතන හයක් තිබුණට එක ආයතනයක වෙලාවක ක්‍රියාත්මක වෙනවා. හැබැයි එක ආයතනයක් ක්‍රියාත්මක වෙනවත් එක්කම තවත් 10ක් ක්ෂණික වෙනවා. දැන් ඇස පහළ වෙනවත් එක්කම ඇස රූපය, චක්කු විඥානේ, චක්කු සංපස්සය, චක්කු සංපස්සජ වේදනා, රූප තණ්හා, රූප සංඥා, රූප සංචේතන, රූප විතක්ක, රූප විචාර ආදී වශයෙන්. දැන් කනනම් කන, ශබ්දය, සෝත විඥානය, සෝත සංපස්සය, සෝත සංපස්සජ වේදනාව, ශබ්ද සංඥා, ශබ්ද සංචේතන, ශබ්ද තණ්හා, සද්ද විතක්ක, සද්ද විචාරෝයි වගේ 60ක් යනවා. හැම එකේම 10 ගාන ආයතන 6ටම. එතකොට එක ආයතනයක් එක විට එකයි ක්‍රියාත්මක වන. ඒත් එක්කම 10ක් පහළ වෙන විතරක් නෙවෙයි, ඊට අදාළව ඊට පස්සේ මන ආයතනෙට සම්බන්ධව අනිත් ටිකත් පහළ වෙනවා. එතකොට මේව පෙරපසුන විවේගයෙන් හට ගන්නවා. ඒ නිසා මෙන්න මේක තීරුම් ගැනීම තමයි අවසාන ඉලක්කය. අන්නේ ඉලක්කයට යන ගමනේදී වඩන්න ඕන කරුණ තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට අපි හරියට දර්ශනයක ඉඳගෙන කල්යාණ මිත්‍රයන් වෙතින් සුතමේ ඥානෙ ලබාගෙන අපි මේ ගමනම ආරම්භ කරනවා නම් ඒ ආරම්භ කරපු කෙනාගේ තුල මෙන්න මේ දහම් වචන තේරුම් නොගත්තත් වැඩෙනවා. ඒක තමයි ලක්ෂණය. දැන් පස්වග මහණුන් රහත් වෙනකොට පටිසම්පාදයේ කියන වචනේ අහලා තිබ්බේ නැහැ. සක්කාය දිට්ඨිය කියන වචනේ අහලා තිබ්බේ නැහැ. දසහාන යෝජන වල නම් අහලා තිබුණේ නැහැ. නමුත් අහතුණා. බාහ්‍ය දාරුචීරිය දිටේ දිට මතන් කියලා අහනකොට අපි දැන් මේ අදහන මොකක්වත් අහලා තිබුණේ නැහැ. නමුත් අවබෝධය ලැබුණා. එතකොට මේ අවබෝධය ලැබෙන්නේ වචන වල මත පිහිටාම නෙවෙයි. වචන අපට අවශ්‍ය වන්නේ, පටිභානේ අවශ්‍ය වන්නේ නැවත ලෝකෙට දේශනා කරන්න. අවබෝධ කරගන්න ලොකු අවස්ථාවක් අවශ්‍ය නැහැ. නමුත් Tamanට තේරෙන විදියට, Tamanට තේරෙන භාෂාවෙන් නියම විදියටම දේ තේරුම් ගන්න ඕනේ ඒකයි. ඒන් බැහැරව දෙයක් තේරුම් ගන්න හරියන්නේ නැහැ. වචන ගන්න අඩු වුණත් Tamanට තියෙන අවබෝධය සමානයි. දැන් හරියට ගංගකට බහිනා වගේ. ගංගකට බහින විවිධ තොටුපළවල් තියෙනවා. තොටුපළවල් වෙනස්. දොරටු වෙනස්. හැබැයි කොයි දොරටුවෙන් බැස්සත් ඒ හැම දොරටුවම හරින තියෙන යතුරේ රේඛාව සමානයි. ඒක යතුරක් තමයි පොතනින් බැස්සත් හරින දේ. ඒ තමයි පරිසම්පාදයේ නැමැති යතුරෙන් තමයි හරින දේ. පරිසම්පාදයේ පිළිබඳ අවබෝධය නැමැති අනිත්‍යතාවයේ ත්‍රිලක්ෂණය පිළිබඳව හරි නැහැ පිළිබඳව යතුරෙන් තමයි ඇරලා ඇතුළ වෙන්න තියෙන තොටුපළට. නැත්තම් දොර ලොක් වෙනවා. දොර හරින බැරි වෙනවා අපිට. එනිසා හරියට තේරුම් ගන්න වෙනවා අපේ සතිපට්ඨානයේ නැමැති දොරටුවෙන් බහින්නත් පුළුවන්. ඉද්ධිපාද කියන දොරටුවෙන් බහින්නත් පුළුවන්. නැත්තම් මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියන දොරටුවෙන් බහින්නත් පුළුවන්. ආයතන, ඉන්ද්‍රිය, බල, බොජ්ජංග, හර්ෂේ මාර්ග නොයෙක් විදිහේ දොරටුවෙන් බහින්න පුළුවන්. හැබැයි කොතනින් බැස්සත් අර ආර්ය න්‍යාය, පරිසම්පාදයේ හේතුඵල ධම, අනිත්‍යතාවය, උපාද වය ධම්මිනෝ කියන කරුණ තේරුම් ගන්නට ඕන. අනිත්‍යතාවය කියලා තේරුම් ගන්නට ඕන. අනිත්‍යතාවය කියන්නේ කැඩෙන මිදෙනවා කිව්වොත් අපිට දොරටුව ලොක් වෙනවා. කැඩෙන මිදෙන එක නෙවෙයි කියන්නේ. කැඩෙන මිදෙන එක නෙවෙයි අනිත්‍යතාවය කියලා කියන්නේ. ඒක අනිත්‍යතාවය එක්කන ලක්ෂණයක් විතරයි. අනිත්‍යතාවය කියන්නේ අහුත්වා සම්මුතං හුත්වා නරසිති කිරිකු ආකාරයට පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා අපේ මේ ලෝකේ කතා. ඒක තමයි අපි කාදාහරි ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕන. ඒ දර්ශනය මත හිටියොත් තමයි බාහිර ද්‍රව්‍ය පුද්ගලයන් කෙරෙහි හිත නොපිහිටන්නේ. නැත්තම් ෂණිකව අපේ හිත ආයතන වලින් ගන්න අරමුණුත් එක්ක බාහිර රූපෙක හිත බැඳෙනවා. හිත බැසගත්තා කියන්නේ අපි පංචපාස්කන්ධයත් එක්කයි ඉන්නේ. පංචපාස්කන්ධයත් එක හිටියා කියලා කියන්නේ මොකද්ද? අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. ජරා මරණ ස්පර්ශ කිරීමෙන් නිරුද්ධ වෙන්න නම් බාහිර පුද්ගලයෙක් දෙයක් නිර්මාණය වෙන්න කලින්ම අභ්‍යන්තරයේම දකින විදියට වේගයෙන් හිත දියුණු කරන්න ඕන. අන්නේ හිත වේගවත්ව නුවණට වඩන ක්‍රමය තමයි සමථ දර්ශනා කියලා කියන්නේ. එතකොට හිත දුවන වේගයෙන් අපි දුවන්න ඒකට අදාළවම චින්තනය ගොඩනගන දැස්ස වෙනට ඕන. පැයට සැදපුන 80ක වේගෙන් වාහනයක් යනවා නම් ඒ වාහනේ යන කෙනෙකුට අපිට ඒක ගනුදෙනු කරන්න නම් අපි මොකද කරන්න ඕන? ඒ වේගයෙන් අපි සමාන්තරව යන්න ඕන. අන්නේ වගේ තමයි හිත ඉතාම වේගවත්. අපි මේව බලනකොටම මූලිකත් නිරෝධය ඊනාගිනුත් පහළලි ආයි ආයිනුත් පහළල ගාන ගිහිල්ලා. අන්න ඒක වේගෙන් දකින්න පුළුවන් විදියට අපි සීලක පිහිටලා දිගින් දිගටම මේ හිත තැම්පත් කිරීමේ වැඩ පිළිවෙලට අපි යෙදෙන්න ඕන. සහී එකාතකින් හිත කුසල අරමුණක ඒකාග්‍ර කරන්න ඕන. අනිත් පැත්තෙන් මේ අනිත්‍යතාවයෙන් ඕනෙන් දකින්න වාරේ වැඩි කරන්න ඕන. මේක තමයි අපේ ක්‍රියාපිළිවෙත. අන්නේ ක්‍රියාපිළිවෙත අනුගමනය කරන මගේදී ප්‍රධානතම අනුශාසනාවක් විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? සතර සතිපට්ඨානය. මේක බුදුදහමේ ප්‍රධානතම දේශනාවක්. මහා සතිපට්ඨාන සූත්‍රය ඇතුළු සූත්‍ර ගණනාවක් මේ සඳහා තියෙනවා. සම්මුතනිකයි සතිපට්ඨාන සම්මුතිය කියලා වෙනම තියෙනවා. විභංගකරණේ සතිපට්ඨාන විභංගය වෙනම තියෙනවා. නොඑක් තැන්වල මීට අදාළ දේශනා ඒක රාශි වෙලා තියෙනවා. පරිසම්බිදා මාර්ගයේ සතිපට්ඨාන කට ආදිය තියෙනවා. එතකොට මේ හැම තැනදීම විවිධ ආකාරවලින් මේකට අපට උදව් උපකාර කරලා තියෙනවා. අපි කලින් සඳහන් කළා සතර විපල්ලාස දුරු කරන මාර්ගයේ ප්‍රධානතම ධර්ම කරුණ හැටියට වැඩි යුතු ධර්ම කාරණා හැටියට සඳහන් වන්නේ සතර සතිපට්ඨානයි. මොකද සතර සතිපට්ඨානයි කියලා කියන්නේ කය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර තුල සිත පිහිටුවාගෙන මේ ඇතිවීම නැතිවීම දකින්න. එතකොට කය ගැන ස්ථාන සිත පිහිටුවන ආකාර හයක් ගැන සඳහන් වෙනවා. ආශාස ප්‍රාශාස, ඉරියාපත, සම්පජාඤ්ඤය, ධාතු මනසිකාරය, පටිකුල මනසිකාරය, නාසීවිතිය. ඒකට ඒකෙන් කරන්නේ මේ ශරීරයේ තීරුම් ගන්න අපට උනන්දු කරනවා. නැත්තම් භෞතිකත්වයේ තීරුම් ගන්න උදව් කරනවා. සාමාන්‍ය ලෝකයේ භෞතික දේවල් තියෙනවා. ඒව කැලිබින්දල වෙනස් වෙන ආකාරයක් තියෙනවා. නමුත් ඒක තීරුම් ගන්න නෙමෙයි යන්නේ. අපි මේ තීරුම් ගන්න යන්නේ අපට ගෝචර වෙන කායික ලෝකයේ භෞතික ලෝකයේ තීරුම් ගන්න එක. අපට කායික ලෝකේ නිර්මාණය වෙන්නේ අපි ඒකත් එක්ක ඉන්න වෙලාවෙදී. සම්මුති සත්‍ය තීරුම් ගන්න නෙමෙයි මේ අපි යන්නේ. අපි යන්නේ පරමාර්ථ සත්‍ය තීරුම් ගන්න යන ගමනක් මේක. මේ මොහොතේ මම යමක් ගැන හිතනවා නම්, මගේ අම්ම ගැන හිතනවා නම්, ඒ හිතන්නේ මං අතීත රූපයක්. ඊට අදාළ වේදනා සංඥා සංඛාර නිර්මාණය වෙනවා. අන්න ඒක මං තීරුම් ගන්න උත්සාහන්ත වෙන්නට ඕන. එතකොට ඒ වෙලාවට හිතේ පහළන ස්වභාවයන් අනුව ඒ වෙලාවේ අනිත් ලෝකයේ සම්මුති සත්‍ය අනුව තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් පරමාර්ථ ලෝකයේදී අපි ඒ වෙලේ අනිත් එක කතා කරන්නේ නැහැ. අපි යමක් කතා කරනකොට අතීත රූපය හැටියට වර්තමාන අනාගත කීන ප්‍රනීත සුඛම ඕලාරික දුර ළඟ ආදී වශයෙන් විවිධ විදියට මේ රූපේ නිර්මාණය වෙන හැටියක් බලනවා. ඒ රූපේ නිර්මාණය වෙන්නේ ස්ථිරම බාහිර තියෙන රූපයක් නෙවෙයි, මේ මොහොතේ අපි නිර්මාණය කරගන්න ලෝකයක්. එතකොට මේ මොහොතේ තමන්ගේ හිතත් එක්ක දැන් මේ මොහොතේ මගේ ඇහැට රූපයක් පතිත වෙනවා නම් මේ මොහොතේ මේ අදාළ තියෙන ඔක්කොම රූප ටික ඇහැට පරිතපතිත වෙලා තියෙනවා. දැන් මේ වෙලාවේ මට ඔබහන්සේගේ රූපයක් මගේ ඇහැ තියෙනවා, මේ රූප ටිකක් තියෙනවා, බිත්තියක් තියෙනවා, අර කෙළවරේ තියෙන ඇඳ දක්වා ඔක්කොම ටික තියෙනවා. නමුත් මේ වෙලාවේ එක අරමුණක් විතරයි මට යන්නේ, මනසත් එක්ක අනිත් එක සම්බන්ධ වෙනවා. ඇස රූපයේ චක් විඥානේ ඔක්කොම ටික සම්බන්ධ වෙච්ච එක විතරයි ඒ වෙලෙට එන්නේ මගේ ලෝකේ. හැඩපතිතුනා කියලා විතරක් මගේ ලෝකෙට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ මොහොතේ ඇතැම්මිට ඔබහන්සේලක දැන් මෙතන දිමිච්ච මේ පෑන කියන එක මුලිනුත් ඇහැට පතිත වෙලා තියුනේ. නමුත් මේක පෙන්නනකන් දන්නේ නැහැ ඔබහන්සේලනේ. මේ මොකල පාට පෑන තියුනේ කියලා දන්නේ නැහැ. නමුත් ඇහැ හොඳට නිවන් බැලුවොත් ඇහැ මේක පේනවා නේද මේ ඉතින්. ඔය ඇහි කලින් ගියාම මේක පේනවා. මේ මෙතන තිබ වැඩි පේනවා. නමුත් මේ අවධානයෙන් බැලුවොත් විතරයි මේක තමන්ගේ ලෝකෙට යන්නේ. දැන් මේ කලු ඉංග්‍රියා හොඳට බලනකොට මෙතන තියෙන ඔක්කොම ටික වැදලා තියෙන මේ දස්රේ තියෙනවා, කලු ලෑල්ලක් තියෙනවා, මාත් තියෙනවා, ඔක්කොම ටික මේ කලු ඉංග්‍රියාල් තියෙනවා. හැබැයි එක වෙලාවකට එක අරමුණක් විතරයි එන්නේ. ඒකට අවධානය යොමු කරොත් විතරයි තමන්ගේ ලෝකෙට ඒක එන්නේ. ඉතින් අන්නේ වගේ සියුම් ලෝකයක් අවබෝධ කරගන්න තමයි අපි මේ යන්නේ. ඒකට කායනපස්සනාදී මේ සතර සතිපට්ඨානය කරන්නේ මෙන්න මේ ලෝකේ අපට අවබෝධ කරගන්න, විශේෂයෙන් කායනපස්සනාව කරන්නේ මෙන්න මේ කායික ලෝකේ අවබෝධ කරගන්න. විශේෂයෙන් සතර මහා භූත රූප විතරක් නෙවෙයි, ඊට අදාළ උපාදාය රූපත් තේරුම් ගන්න තමයි කායනපස්සන වඩන. ඒකට හැම දෙයකම ලක්ෂණය තමයි සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට මේක හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණය. එතකොට ඊළඟට වේදනානුපස්සනාව. සැප වේදනා, දුක් වේදනා, දුකම සුඛ වේදනාදී ඒ වෙලාවට අනුරූපව තමන්ගේ ආයතන වලට සැප දුක් උපේක්ෂාදී වේදනා එනකොට අන්න ඒ වගේ ස්වභාවය හට ගැනීම නොනින් දකිනවා. ඒකේ ස්වභාවය දකිනවා. දකින විතරක් නෙවෙයි නිරුද්ධ වීමත් දකිනවා. දකිනකොට වේදනා පිළිබඳව නිත්‍ය වශයෙන් ගන්න ස්වභාවය නැති වෙනවා. ඊළඟට චිත්ත. සරාගාම චිත්තං, විතරාගාම චිත්තං, සදෝ සංවාචිත්තං, විදෝ සංවාචිත්තං, සමෝහං අචිත්තං, විතමෝහං අචිත්තං, සමාහිත, අසමාහිත, මහග්ගත, අමහග්ගත ආදී වශයෙන් ඒ ඒ අවස්ථාවේදී හිතේ ස්වභාවයන් ඒ ආකාරයෙන්ම හඳුනාගන්නේ. හඳුනාගන්න විතරක් නෙවෙයි ඒකත් සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන විදිහට ඒකත් විදර්ශනා කරනවා. ඊළඟ ධම්මානුපස්සනාවේදී නීවරණ ධර්ම, ආයතන, චතුරාර්ය සත්‍ය, ස්කන්ධ මෙන්න මේවත් කුසල අකුසල දෙපැත්තෙම තියෙන සඤ්ඤා සංඛාර දෙක තේරුම් ගන්න අපි උත්සාහ කරනවා. උත්සාහ කර කර අකුසල සඤ්ඤා සංඛාර දුරු කරනවා, කුසල සඤ්ඤා සංඛාර දිනු වෙන විදිහට අපි ඉන්නවා. කාමච්ඡන්ද ආදී නීවරණ ඇති වෙනකොට ගන්නවා. ඇති වෙන එක දිගටම තියෙනවා නම් ඒකත් ගන්න, නැතුණා නම් ගන්න, නැති වෙච්ච එක නැවත නොබදිනවා නම් ඒකත් ගන්නවා. ඒතර චිත්තානුපස්සනහ ධම්මානුපස්සනම කියන ඊටාම සියුම් දෙකක් යනවා. චිත්තානුපස්සනම හිතේ තියෙන ස්වභාවය විඥාන ස්කන්ධය තේරුම් ගන්න. ධම්මානුපස්සනමෙන් කරන්නේ සඤ්ඤා සංඛාර දෙක තේරුම් ගන්න විතරක් නෙවෙයි, අකුසල සංඥා දුරු කරලා කුසල සංඥා දිනු කරන්න උත්සාහ ගන්න. අන්තිමටම ඉහෙළම සංඥා වලින් තමන් ඉන්නකම්. දැන් මරිච උපමා සංඥා කියලා සංඥාවේ මිරිඟුවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මරිච උපමා සංඥා කියලා. නේද? හැබැයි සංඥා මිරිඟුවක් කිව්වට හැම සංඥාම දුරු කරන්න කියලා නැහැ. දැන් දස සංඥා වඩන්න කියලා තියෙනවා ගිරමාන සූත්‍රයේ. අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සම්බලෝකී අනිබිරත සංඥා, සම්බසංකාරයේ අනිච්ච සංඥා, ආහනපන්ති කියලා. එතකොට හැම සංඥාම දුරු කරන්න මේ කිව්වේ. රාගදේශ මොහ ඇතිවන සංඥා දුරු කරන්න ඕන, ප්‍රඥාව වැඩි වෙන සංඥා වඩන්නට ඕන. එතන අන්නේ විදියට තමයි ධම්මානුපස්සනාව නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ නිතරම වර්ණනා කරපු දෙයක් තමයි මෙන්න මේ සතර සතිපට්ඨානේ නැමැති භූමිය තුල ඉන්නට කියලා. අර කැටකිරිලියගේ උපමාව තියෙන්නේ. කැටකිරිලිය අර පස් යට ඉන්නකොට උගුස්සකින් බේරිලා ඉන්න පුළුවන්. අපිට මෙන්න මේ වගේ සතර සතිපට්ඨානේ කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තනුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ හතර තුර අපි යම් තාක් දුරට ඉන්න දක්ෂණන් ඒ ඉන්න මොහොත තුල අපට ලොකු රැකවරණයක් තියෙනවා. අපි මායාවේ විශේෂයෙන් බේරිලා ඉන්නේ. අපි පිටු විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විශේෂය තුල, විශේෂපතිය තුල අපි නාස්තාවක් වෙනවා. ඒතකොට මෙන්න මේ සතර සතිපට්ඨාන තුල ඉන්නකොට තමයි අනිත් සියලුම ධර්ම වැඩෙනවායි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වනේ ඉන්න තිරිසංගත සතුන් සියලගේම පාපියවර, ඇතාගේ පාපියවර මැද තියන්න පුළුවන්. අන්නේ වගේ සතර සතිපට්ඨානෙ නැමැති ධහම තුල අනිත් සියලුම බෝධිපාක්ෂික ධර්ම ගොනු කරන්න පුළුවන් කියලා. එතකොට මේ තෙන් සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනාගාමී පටිපදාවත් කියන තුනම අපි දැනගන්නට ඕන. සතිපට්ඨාන ගැන හිත පිහිටුවීම, සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ සමුදේ වැය දකින එක, සතිපට්ඨාන භාවනාගාමී පටිපදාව කියලා කියන්නේ ඒ ප්‍රධාන න්‍යාය පරිසම්පාදේ තේරුම් ගැනීම. ඒ තුනම එකටම කියන්නේ. එතකොට මේ හැම කේදීම නිතරම දේශනා කරන ලක්ෂණය තමයි මේ සත්‍ය බෝධිපාලසක ධර්මම දේශනා කරනකොට බුදුහාරෝ නිතරම දේශනා කරන දෙයක් තමයි මේ සියල්ලක්ම නිවනට නැමුණු විදියට වඩන්නට ඕන. නැත්තම් වර්තමානයේ තුල නිකන් සියෙන් හිටිය කියලා විතරක් මේක වැඩෙන්නේ නැහැ. නිතරම දැන් වරක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් පිරිසක් එක්තරා අන්‍ය ආරාමයකට ගියා. දානෙට වඩිනකොට කලින් දානෙට වෙලා තිබුණේ නිසා වෙන ආශ්‍රමයකට ගියා. ගිහිපු වෙලාවේදී අසපු අය කියනවා අපේ ආගමෙන් අපි මෛත්‍රී භානාව කියනවා. බුදුරජාන් වහන්සේ මෛත්‍රී භානාව කියන ඉතින් අපි දෙගොල්ලම සමාන නේද කියලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේට උත්තරයක් දීගන්න බැරුව ගියා. ඊපස්සේ බුදුරජාන් වහන්සේ වෙතාව දානෙන් පස්සේ. ආවට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු දෙයක් තමයි ඇයි ඔබ නියම උත්තරයක් දුන්නේ නැත්තේ වෙලෙ කියලා. බුදුහාඳුර දේශනා කරනවා අපේ ඒගොල්ලන්ගේ දෙකේ මෛත්‍රිය තිබුණාට අපේ නිවන, අපේ මෛත්‍රිය නිවන අභිමුඛ කරලා තියෙන දෙයක්, නිවනට නැමුණු දෙයක් කියලා. ඒ නිසා අපි සීලයක් රැක්කත්, සමාධියක් වැඩුවත් හැම දෙයක්ම කරන්නේ ප්‍රඥාව ලබා ගන්න, නිවන ලබන්න, මෝහය දුරු කිරීම සඳහා ඉලක්ක කරගෙන අපි හැම දෙයක්ම කරන්නේ. සමතේ නෙමෙයි අපේ අවසානය, අවසාන ඉලක්කය. යම් කෙනෙක් සමතෙන් විතරක් සෑහීමකටපත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට ගහ කරටුවක් හොයාගන්න ගිහිල්ලා හරියට ගහේ පිටපස්සේ එළිය කොටස විතරක් අරගෙන ඉන්න කෙනෙක් වගේ කියලා. ඒ නිසා සමාධිය නෙවෙයි අපේ අවසාන ඉලක්කය, ඒක මඟ සලකුණක් විතරයි. එතකොට මෙන්න මේ සතර සතිපට්ඨානය තමයි සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වල තියෙන මුල්ම කරුණු හතර විදිහට දැක්වෙන්නේ. එතකොට මේ හතරම නිවන අභිමුඛ කොට, නිවනට නැමුණු වූවක් කොට වඩන්නට ඕන. ඊළඟ කාරණය තමයි, ඊළඟ හතර තමයි සතර ඍද්ධිපාද ධර්ම. ඍද්ධි කියන්නේ සමෘද්ධිමත් කරගන්න හේතු වෙන කරුණු. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. ඡන්ද කියන්නේ කැමැත්ත, විරිය කියන්නේ සඳහා තියෙන වීරිය, චිත්ත කියන්නේ සඳහා සිතුවිලි යෙදීම, විරිය කියන්නේ වීරිය, විමර්ශන කියන්නේ විමසුම් නොවන. ඒතර මේ හතරම ඕන දෙයක් කරන්න හේතු වෙන දෙයක්. කුසල අකුසල දෙපැත්තම මේක සම්බන්ධ වෙනවා. හැබැයි මෙතන විශේෂයෙන් කියන්නේ සම්මාදිටිය පෙරළු කොටයි මේ හතර යන්නේ. එතකොට නිවන ඉලක්ක කරගෙන, නිවනට අදාළ කරගෙන මේ හතර කරන්නේ. අධ්‍යාපනයක් කරන කෙනෙකුට මේ හතර වැදගත් වෙනවා. විතරක් නෙමෙයි, දැන් මේට දහමට නොගැලපෙන දෙයක් කරන කෙනෙකුට මේ හතර තුල ඉඳගෙන තමයි කරන්නේ. හැබැයි අපි නිතරම සුතිමේ ඥාණයෙන් කම්මසගත සම්මාදිටිය, ලෝකෝත්තර සම්මාදිටිය අරමුණු කරගෙනයි මේව කරන්නේ. විශේෂයෙන්ම ලෝකෝත්තර සම්මාදිටිය ඉලක්ක කරගෙන තමයි අපි මේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශනා කියන මේ හතර අපි වඩන්නේ. ඒත් මේ හතර වැඩිමත් බෝධිපාක්ෂික නැත්තම් නිවන පැත්තේ තියෙන ධර්ම විදිහට සැලකෙනවා. තුන්වෙනි කරුණ තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරිය, දැඩි වීරිය. දැන් මේකත් නොඑක් තැන්වල නොඑක් ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. එතකොට සම්මා වායාමය කියලා කෙනක තියෙනවා, විරිය බල කියලා තියෙනවා, විරිය සම්බොජ්ජංගය කියලා තියෙනවා, විරිය ඉන්ද්‍රිය කියලා තියෙනවා. මේ වාදී විරිය පරක්‍රමාදී නොඑක් තැන්වල විවිධාකාර වචන ව්‍යවහාර කරලා මේක සඳහන් කරලා තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළා විරියවත්කස්සයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්සය කියලා. මේ ධහමෙන් බ්‍රහ්මචර්යාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන දැඩි වීරියෙන් වැඩ කරන කෙනෙකුටයි, නිකන් හීන වීරියක් තියෙන කෙනෙකුට නෙවෙයි කියලා, කුසීතයන්ට නෙවෙයි කියලා. ඒ නිසා දැඩි වීරියකින් මේ ගමන යන්නට ඕන. ඒතර නිතරම නූපං අකුසල් නූපදිනට, උපං අකුසල් දුරු කරන්නට, නූපං කුසල් උපදවන්නට, උපන් කුසල් වැඩි දියුණු කර ගන්නට උත්සාහවන්ත වෙන්නට ඕන. අනුප්පන්නාන අකුසල අනන්දම්මාන අනුප්පාදාය. නූපං අකුසල නොඉපදීමට. අනුප්පන්නාන කුසල අනන් උප්පන්නාන කුසල අනන්දම්මාන පහනාය. උපං කුසල් දුරු කරන්නට. අනුප්පන්නාන කුසල අනන්දම්මාන උප්පාදාය. නූපං කුසල උපදවන්නට. උපානං උපානං වා කුසල අනන්දම්මාන තිටියා. එහෙම දේශනා කරා තිටියා. ඒක ස්ථාවර පාත්‍රා ගන්නට උනන්දු වෙන්නට ඕන. වායමති චිත්තං ආරවති චිත්තං පග්ගණහති පදහති කියලා සඳහන් කරනවා. එතකොට මෙන්න මේ හතර ඉතාම වැදගත් වෙනවා. තමන්ගේ හිතේට එන රාග ද්වේෂ මෝහ ගැන නිතර තමන් සැලකිලිමින් ඉන්නට ඕන. හරියට පිරිසිදු වස්ත්‍රයක් ගැන නිතර සැලකිලිමින් ඉන්නවා වගේ, සුදු පිරිසිදු වස්ත්‍රයක් ගැන නිතර අපි අවධානයෙන් ඉන්නවා වගේ, අපේ හිතත් ඒ වගේ කියලා හිතලා නිතරම හිතට දැන් හිතට එන්නේ රාගයක්ද, ද්වේෂයක්ද, මෝහයක්ද ආදී වශයෙන් අපි හිත ගැන නිතර සැලකිලිමින් ඉන්නට ඕන. හිත නිතර අපි ආරක්ෂා කර ගන්නට ඕන. ඒ සඳහා සති සහ සම්පජඤ්ඤය කියන කරුණ ගිතාම වැදගත්. සිහිය සහ නුවණ. මේ දෙකම වැදගත්. විශේෂයෙන් සතිය කියන එක අවශ්‍යයි. ඒ නිසා කියනවා දැනුම රාත්තරලකට වඩා සති අංශයක් වටිනවා කියලා. දැනුම රාත්තරලකට වඩා සති අංශයක් වටිනවා කියලා කියනවා. ඒ කියන්නේ දැනුම හුඟා දැනුමකට වඩා සිහිය පොඩ්ඩක් තියෙනක වටිනවා කියලා. මොකද දැනුම කොච්චර තිබුණත් සිහිය නොතිබ්බොත් අර දැනුමේ ප්‍රයෝජනයක් ගන්න බෑ. දැන් වාහනයක් පදවන කෙනෙක් අවුරුදු 40ක් 50ක් වාහනේ ඉලවන පළපුරුද තියෙන පුළුවන්. හැබැයි ඒක පොඩ්ඩක් සිහිය නැති වුණොත් එයා වාහනේ අනතුරකට පත් වෙනවා. අන්න ඒ වගේ තමයි. ඒ නිසා මේක හැම මොහොතෙම සිහියෙන් ඉන්නට ඕන. සිහිය නොතිබ්බොත් තමයි ලැබුණු දැනුම නිෂ්ඵල වෙනවා ඒක. ඒ නිසා අර කතාවකුත් තියෙනවනේ. මේ ඔය විලක් ළඟ භාවනා කරන හාමුදුරුව කෙනෙක් ගැන කතා සඳහන් වෙනවානේ. උදයබ්බේ ඥානය ගැන වඩන්න කියලා දුන්නා. උදයබ්බයන් උදයබ්බයන් හට ගන්නවා නිරුද්ධ වෙනවා, හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා. එහෙම ඉනකොට මේ විල ළඟ මේ කොකෙකුත් හිටියා. ඉතින් වතුරයි කොකයි දෙකම දැකලා අර උදයබ්බයන් කියන කුදේ උදක බකන් කියලා ඊට පස්සේ කියවුණා යන්නේ. ඊපස්සේ දිගටම උදක කියන්නේ වතුර, බක කියන්නේ බක කියන දන්නවනේ නේ විලේ ඉන සතන්. එතකොට කොකයි වතුරයි කියන මේ දෙක සිහිපත් කරගෙන අන්තිමට උදක බකන් කියක හිටියා. උදයබ්බේ කියන සිහි වෙන පැත්තකට ගියා. එතකොට විදර්ශනා වැඩුන්නේ නැහැ. දැන් අර සමුදේ වේ බලන්නේ නැහැ කිව්වේ උදයබ්බේ ඥානයේදී. අන්තිමට උදක බක තමයි වැඩි. අන්න ඒ වගේ ඉතින් සිහිය හරීම වැදගත් ඒක. ඉතින් සිහිය විනන කරන එක නැත්තම් ඇතැම් විට අපි මේ අපි කියමු දැන් පළතුරු කපනවා කියලා. ඇතැම් විට සිහියෙන් නොතිබ්බ නොහිටියොත් ඇතැම් විට අර ලෙලි ටික මේසෙ උඩ තියලා අර හොඳට කපුව ටික මේකට දානත් පුළුවන්. එහෙම වෙනව නේද? ඇතැම් විට හැඳින ගත්ත එක්කම දානවා අරකටනේ. ඉතින් එහෙම වෙනවා අපේ ඇති. ඒ නිසා එක සුළු මොහොතක් සිහිය මේ ගියොත් අපි ඇති වෙන දෙයක් නෙමෙයි. ගාක් වෙලාට ඒ කුණු කුඩේට අපට වැදගත් මේ යනවා අපේ ඇති. මාරු වෙලා යනවා. ඒක ඇතැම් විට සල්ලි වැටෙනවා, ඇතැම් විට හැඳි වැටෙනවා, පිළි වැටෙනවා. අපි වෙන සිහියකින් ගන්නකොටම වෙනවා ඒක. පොඩි හාරක් නම් එහෙම වෙන්නේ නැහැ නේද? නිතර සීයෙන් ඉන්නේ. එතකොට සතර සම්‍යක් ප්‍රධාන වීරියේදී මෙන්න මේ වීරිය හතර නිතර පවත්වා ගන්නට ඕන. සීයෙන් ඕනින් එතකොට මේ වීරිය කියන එක බුදුහාමර නිතරම වර්ණනා කරපු දෙයක්. මේ දහමින් ප්‍රයෝජන ගන්න තියෙනම දැඩි වීරියෙන් වැඩ කරන කෙනෙකුට තමයි සාමාන්‍ය ලෝකෝත්තර දහමක් විතරක් නෙවෙයි ලෞකික දහම වැඩ කරන කෙනෙකුට උනත් රැකී රක්ෂා කිරීමේ දාන බාහ බල පරිචිතේහි සේදාවක් කිත්තේහි ධම්මිකේහි ධම්මලද්ය ආදී වශයෙන් දේශනා කළා. දැඩි වීරියෙන් දහරි මුල් පුරා අගරුවල් දැඩි පරාක්‍රමයෙන් ඉලමුදලු කියනත් උණු කියන කෙනෙක්. දහම්ම කියන කෙනත් ජාගරි අනුയോഗිය ආහාර මත්තන් යුස්ථාය ආදී දැලිවම සේ තපාලනය කරන වෙනවා. ආහාර පාලනයේ ඉන්ද්‍රිය සංවරය නිදිවැරීම මේව තව උපකාරවත් වෙනවා මේ වීරයට. වීර ශක්තිමත් වෙනවා. අවදියෙන් ඉන්න එක, සක්මන් කරන එක, මේ වගේ ඉඳින කෙලස් තවල තියෙන ඒ කාලේ ස්වාමීන් වහන්සේලා කියන්නේ. රාත්‍රි වැඩිපුර කාලයක් අවදියෙන් ඉඳමින් සක්මන් කරමින් ඔය සෝනා මෙහෙණිය ගැන කියනවානේ. සෝනා කියලා මෙහෙණියක් හිටියා. එයා මහණෙනි අවුරුදු කීයද? ඈ අපිට වඩා පොඩ්ඩක් වයසට ගිහින මහණෙනි අවුරුදු 220 ඉඳි මහණෙනි. සෝනා මෙහෙණිය හිටියේ රාජහාන්දර හිටියේ දෙන්නම අවුරුදු 220 ඉඳි මහණෙනි. නමුත් නිරෝගී. ඒ දෙන්නාම රාත්‍රී කාලේ දැන් සෝනා මෙහෙණිය ගැන කියනවා රාත්‍රී කාලේ මේ එළිය සක්මන් කර කර හිටියා කියලා. ගස්වල පහට ඇවිත් අතු අල්ලගෙන වැටෙනවට යාල් අතු අල්ලගෙන සක්මන් කරේ කියලා. එයට බහුපුත්තිකා කියලා කියන දරුව 10 දෙනෙක් හිටියේ කියලා කියනවා. ඒ දරුවන් අසල ගන්න කැම මහනුනේ. ඉතින් ඇත්තෙන්ම මේ වගේ වයසක ගිහිපු අය දැඩි වීරියෙන් වැඩ කළා තියෙනවා. ඉතින් අපට අපි කොච්චර කරනවද වීරිය වඩන්න ඕනද කියන මේ ජීවිත කාලේ. ඉතින් ඒ සඳහා තමයි මෙන්න මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියන්නේ. සමන්ගේ දැහැමි දේවල් සමෘද්ධිමත් කරගන්න වඩන්න ඕන ප්‍රධාන වීරිය කියලා කියන්නේ. ප්‍රධාන වීරිය වඩන කියලා නිතර ශ්‍රාවකයන් උනන්දු කරලා තියෙන බුදුහාමුදුරුවෝ ආනන්ද හැමතැනට ඒක කියලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි පංච ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියලා කියන්නේ අධිපති කියන එක. අධිපති අපේ ජීවිතයේ අධිපතිත්වයේ හිමිවන මට්ටමටම මෙන්න මේ කරුණ හතරෙන් අපි ඔසවා තබන්නට ඕන. මොනවද ඒ? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන. ඒතර ඉන්ද්‍රිය සංයුත්තේ කියලා වෙනම සංයුත්තයක් සංතනිකයි තියෙනවා. ඒ වගේම විභංගයේ ඉන්ද්‍රිය විභංගය කියලා එකක් තියෙනවා. මේ බොහෝ තැන්වලදී මේ කරුණ තවදුරටත් විස්තර වෙනවා. එතකොට මෙතෙන්දී ඉන්ද්‍රිය කියන්නේ අපේ ජීවිතයේ වෙනත් කරුණ වලට වඩා ජීවිතයේ ප්‍රමුඛත්වයේ දෙන අවස්ථාවක් බවට පත් වෙන මේවා. සාමාන්‍ය ශ්‍රද්ධාව නෙමෙයි ඇත්තෙම. ඉන්ද්‍රිය ධර්මනකට ශ්‍රද්ධාව වහදරට ගිහිල්ලා අපි. අපිට වැඩිපුර දවසට සිහිවන්නේ බුද්ධ ධම්ම සංඝ කියන කෙරුව කෙරුවනේ. ඒ මට්ටමට එනවා කවදාද? අපිට වැඩිපුරම වීරිය වැඩෙන වෙලාවක් එනවා. අපිට වැඩිපුරම සිහින් එන වෙලාවක් තියෙන දවසට වැඩිපුරම හිත සමාධිමත් වෙනවා කාලෙන් දවසින් වැඩිපුර ප්‍රමාණය. වැඩිපුර අපි සමුදේ වැය වැඩන වෙලාවක් එනවා. අන්න ඒ දක්වා ජීවිතයේ ප්‍රමුඛතම කාර්යයන් හතර පහ බවට පත් වෙනවා මේ. අනිත්‍ය නොකර ඉනව නෙවෙයි. අනිත්‍ය හැමදේම කරන්නේ මේ කරුණ පහ ඉහෙලින්ම තියාගෙන. මේවා අධිපති බවට පත් වෙනවා. ඉන්ද්‍ර කියන්නේ ලෝකේ බ්‍රහ්මණයට ඉන්ද්‍ර කියලා කියන ලෝක පාලනය කරපු නිර්මාණය කරපු කෙනාට ඉන්ද්‍ර කියලා කියනවා. අන්න ඒ වගේ අධිපතිත්වයට පත්වීමක් තමයි මේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය කොතනද දැනගන්න ඕන කියලා. දට්ඨම සූත්‍රයේ දේශනා කරනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය ප්‍රකටවන්නේ සතර සෝතාපට්ඨිය අංග තුලයි කියලා. සතර සෝතාපට්ඨිය අංග කියන්නේ මොනවද? මොනවද සතර සෝතාපට්ඨිය අංග කියලා කියන්නේ? ඒවා සෝතපත්ති අංග තමයි. නම සෝතපත්ති අංග කියලා කරුණු දෙකක් වෙනවා. සෝතපත්ති අංග කියන කරුණු හොඳට මතක තියාගන්න, ඒක අමතක කරන්න එපා. එකක් තමයි සෝවාන් වෙන්නට ආරම්භක පියවරින වඩන්න ඕන කරුණු තියෙනවා. ඒවට සෝතපත්ති අංග කියලා කියන පඤ්ඤා උඩි කර කාරණා කියලා තියෙනවා. ඊළඟ තව සෝතපත්ති අංග කියලා තියෙන වැඩුණට පස්සේ ස්ථාරණ තව කරුණු හතරකුත් තියෙනවා. එහෙම සෝතපත්ති අංග කියලා කියනවා. දැන් මේ කෙනාට දෙවෙනියට කියපු එක. ඒ මොනවද? ඔය මුලින් කියපු හතර නෙමෙයි. ඒ තමයි බුද්ධිය අවශ්‍ය ප්‍රසාදන, ධම්මිය අවශ්‍ය ප්‍රසාදන, සංඝිය අවශ්‍ය ප්‍රසාදන, ආර්යකාන්ත සීල කියන හතර. එතකොට සද්ධා ඉන්ද්‍රිය ප්‍රකට වන්නේ මෙන්න මේ සතර සෝතපත්ති අංග තුල කියලා කියනවා. ඊළඟට විරිය ඉන්ද්‍රිය ප්‍රකට වන්නේ කොහෙද කියලා කියනවා. විරිය ඉන්ද්‍රිය ප්‍රකට වන්නේ සතර සම්‍යක් ප්‍රධාන විරිය තුල. සති ඉන්ද්‍රිය ප්‍රධාන වන්නේ කොහෙද කියලා කියනවා. සති ඉන්ද්‍රිය දැක ගන්න පුළුවන් කොහෙද කියලා කියනවා. සතර සති ඉන්ද්‍රිය දැක ගන්න පුළුවන් කොහෙද? කොහෙද ප්‍රකටවන්නේ? සතර සතිපට්ඨාන තුල කියලා කියනවා. ඊට පස්සේ සමාධි ඉන්ද්‍රිය ප්‍රකටවන්නේ කොහෙද? සමාධි ඉන්ද්‍රිය ප්‍රකටවන්නේ කොහෙද? සතර ධානවල කියලා. ඊට පස්සේ පඤ්ඤා ඉන්ද්‍රිය ප්‍රකටවන්නේ කොහෙද? පඤ්ඤා ඉන්ද්‍රිය ප්‍රකටවන්නේ චතුරාර්ය සත්‍ය තුන. ඒකයි. ඒක ධට්ඨම සූත්‍රයේ සඳහන් වෙන සම්මුතනිකයි. එතකොට සද්ධා ඉන්ද්‍රිය ප්‍රකටවන්නේ කොහෙද? දැන් ගන්න පුළුවන්කම තියෙන්නේ හතර සෝතාපට්ඨි අංග තුළ. විරී ඉන්ද්‍රිය කොහෙද? සතර සම්‍යක් ප්‍රධාන වීර්ය තුළ. සති ඉන්ද්‍රිය කොහෙද? සතර සතිපට්ඨානය තුළ. සමාධි ඉන්ද්‍රිය සතර ධාන තුළ. ඊළඟට පඤ්ඤා ඉන්ද්‍රිය චතුරාර්ය. ඔව් පඤ්ඤා ඉන්ද්‍රිය චතුරාර්ය සත්‍ය තුන. මේ හැම එකක්ම හතර හතර සම්බන්ධනවා. ඒතර මේ මොකක් වැඩුවත් වඩන්නේ? ඒතර නිවන ඉලක්ක කරගෙන වඩන්නේ. නිවනට නැමුණක් කොට තමයි මේ වඩන්නේ. වස්සග්ග පරිණාමං ආදි නම් කිහිපෙකින් ඉඳ සඳහන් වෙනවා. එතකොට මේ හැම එකක්ම කරන්නේ අර චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ලබාගෙන හේතුඵල ධර්මයේ ඇතිවීම නැතිවීම දැක දැක ඒක සිහින මාමා තමයි මේ ටික කරන්නේ. ඒ නිසා දුකෙන් නිදහස් වීමේ සිහිනේ මාමා තමයි කරන්නේ. දුකෙන් නිදහස් වෙන තමන් කොතෙන්දද? නිවන් දැක්කම විතරක් නෙවෙයි. තමන් විමුක්තියට පත් වෙන අවස්ථා හතරක් ගැන කියනවා. එකක් තමයි සෝවන් වීම නිවන් දකින අවස්ථාව. හරියට දැඩි කරුවලක් ඉන්නලක එක පාර විදුලියක් හෙටුවා. එක පාර පේන මොකද තියෙන කින්ද ඔක්කොම හැබැයි සුළු මොකද ඇති. ඊට පස්සේ ආයි පාරක් ඒ වගේ මෙලියක් පත් වෙන ඊට වඩා ටික වෙලාවක් තියෙනවා. හරියට ලයිට් එකක් පත්තු කරවන්න. ටික වෙලාවක් තියෙනවා. ඒක තමයි සකදාගන්නේ කියලා කියන්නේ. ඊළඟ ආයි පාරක් එකක් පත්තු වෙනවා. ඒක ඊට වඩා කාලයක් තියෙනවා. ඊට පස්සේ ඉර පැවුවා වගේ සම්පූර්ණ මාර්ගයේ තිනලා තියෙනවා. ඒක තමයි රහත් භාවය. හැබැයි මේ මොකෙන්ද බැලුවත් නිවන එක විදිහට දකින්නේ. පෙරපස නොබී දකින්නවා. ඒ ආලෝකයේ තියෙන දේ හැම පහල වෙනවා. හැබැයි වෙනස තමයි රහත් වෙනකොට ස්ථාවරව. ඒකට අපි කියන්නේ මොකක්ද? අපෝපා චේතෝ විමුක්ති කියලා කියන්නේ රහත් භාවය කියන එක. ඒක කිසිම දෙයකින් නොවෙනස් වන වෙනස් නොවන ස්ථාවර අවබෝධයකට යනවා. ඒ කියන්නේ ditthiye ditthama sanghataya වෙන හැම වෙලාවෙම යා ලෝකයේ වෙලෙ නිර්මාණය කරගන්න ලෝකෙක ඉන්නේ. දැන් අපි අර කලින් දැකපු නැත්නම් මේක විටින් විට අපි ස්කන්ධ පංචකයේ සමුදේ වේ බලනකොට හරියට අපිට සාමාන්‍ය කලමැදිරියක් වගේ පේන ටික ටික. ඒක ඉහළම මට්ටමට පේන අවස්ථාව තමයි සෝවන් වෙන අවස්ථාව. හරියටම දකිනවා මේකේ ස්වභාවය මේකයි කියන්නේ. මොකද ආයිතින් කාමෝග ජීවිත ගත කරනවා. ඒ අතරේ තායි වඩවඩ ආයි ටික ටික කාමරාග පැටික සංයෝජන දුර වෙන ඉඳලා ආයයන්. ඊට පස්සේ භව රාග අරූප රාග ඊළඟ ටික දුර වෙන ඉඳලා ආයි මඟ කියන්නේ. ඒක තමයි වෙන්නේ. එනිසා අපි ටිකෙන් ටික හරි මෙන්න මේ ආලෝකය දිනු කරගන්න විදියට ඒ කියන්නේ ඇතෙන් රූපයක් දකිනකොට මේ පහළ වෙන ස්කන්ධ පංචකය කියලා මේක හඳුනා ගන්න කලින්ම මේ පැත්තෙන් දකින විදියට දැක්ස වෙනට ඕන. මේක හඳුනා ගන්නකොටම බාහිරට ගිහිල්ලා ඒක බාහිර ඉදිකට්ටක් හරි තියෙනවා කියලා දැක්කොත් ඒ ඉදිකට්ට දකින විදිහටම තමයි ස්ත්‍රී රූපයක් භාණ්ඩයක් වාහනයක් කොහොමද දකින්නේ කියේක. ඉදිකට්ටක් හඳුනාගත්තා තියනවනේ මේ ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ කියලා ඒක. ඒ බලන විදිහටම තමයි අපි අනිත් කෙනෙක් බලනකොට බලන්නේ තේ විදිහටම නිත්‍ය වශයෙන් බලන. ඒ නිසා ඒක ඇති නොවන විදිහට මේ පැත්තම අභ්‍යන්තරයට බලන අපි ටික ටික දක්ෂ වෙනට ඕන. එතකොට ඒකට තමයි මේ ඉන්ද්‍රිය ධර්ම ඉලක්ක කරගෙන තියෙන්නේ. එතකොට මේ සද්ධාහදී ඉන්ද්‍රිය ධර්ම මට්ටමට මේ වැඩිනකොට සද්ධාහදී කරුණු අපි හුඟා කුසලින් ශක්තිමත් වෙලිනේ. අපි ඇතැම් විට ආර්ය මාර්ගයෙන් හුඟක් දුර ගිහිපය බාටපත් වෙනවා. සාමාන්‍ය මට්ටමක් නෙවෙයි ඇත්තෙම. මේ අවස්ථාවන විට මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන අවස්ථාවෙන්ට බොහෝ විට සෝවන් මට්ටමක් අසු කරගෙන ගිහිනවා. සෝවන් වීම ඉඳන්ම තමයි මේක ඉහිගලම් මට්ටමට වැඩෙන ඉන්ද්‍රිය විදියට. එතකොට කිසිදු විදියක අපිට මේ ශ්‍රද්ධා වෙනසක් වෙන්නේ නැහැ. අපේ ජීවිතේට හානියක් වුණත් කිසිම වෙලාවක සංස්කෘතිය වෙනස් වෙන යාපේති. ඊළඟ කාරණේ තමයි මේ ඉන්ද්‍රිය ධර්මම බල ධර්ම බවට පත් වෙනවා. බලයක්ම ශක්තියක්ම තවත් අහුරු වෙනවා. මේ මාර්ගයේ තවත් අපි ඉනකොට අර කරුණම තමයි මේ නම් වලින් මේ තියෙන්නේ. හැබැයි කලින් ඉන්ද්‍රිය ධර්මකටත් වඩා ශක්තිමත් මේ අවස්ථාව වෙනට. හරියට අස්සියගේ පිටේ ඉඳලා ඇටගේ පිටේ නැගගා වගේ. එහෙනම් ඊළඟට සත්ත බොජ්ජංග කියනකොට තවත් අර ධර්ම කරුණම තවත් බෝධි අංග විදියටම තවත් ශක්තිමත් විදියට කියනවා. මේ එකම දේ තමයි ටිකෙන් ටික තහවුරු වෙන්නේ. අනිත් පැත්තෙන් එකම නාම රූප තමයි ටිකෙන් ටික ප්‍රකට වෙන්නේ. මේ මොකක් කලක් වෙන්නේ? ස්කන්ධ පිළිසින් දැනගන්න එක, නාම රූප ප්‍රකට කරගන්න එක තමයි මේ කරන්නේ අපි. එතකොට මේ හැම දෙයකින් මේක ශක්තිය එන්නේම වැඩි වීම වෙන්නේ. ඒක ප්‍රකට වීමත් එක්කම වෙන්නේ. අනිත් පැත්තෙන් බාහිර දෙයක හිත බැස ගන්න ගතිය එන්නේම අඩු වෙනවා. දෙයක් මතක් වෙනකොටම තමන්ටම hina යනවා, තමන්ට කේන්ද යනවා නම් තමන් මේ පැත්තෙන් දැන් රැවටුණා කියලා තමන්ටම තේරෙනවා. එතකොට අභ්‍යන්තරයෙන්ම තමන් එක්මෙන බලනවා. ඒක බාහිරට යන්නේ නැහැ පුද්ගලෙක් හොයාගෙන. බාහිරට ගියත් යන්නේ ඒ නිර්මාය වලට නිර්මාණය ලෝකියන්නේ. දානසාරට යනකොට හදපු ගිලම්පස බලන්න නෙවෙයි යන්නේ. එහෙන් ගියාට පස්සේ එහෙන නිර්මාණය වෙන තැන නිර්මාණය වෙන ගිලම්පස බලන්න යන්නේ. දැන් අපි යන්නේ කලින් නිර්මාණය කරපු ලෝකයක් බලන්න යන්නේ. මේ ගිලම්පස ටික හදලා තියෙකල හිතර බලන්න යන්නේ. හදලා නැත්නම් බලන්න බැරිදනේ. නෑ. ඩස්බින් එක ඇතැම්මිට වහලා තියෙනවා කියලා හිතාගෙන යන්නේ. ඇරලා තියලා පූසෙම වැඩිලා තිබුණොත් බලනවා. ඇයි ඇරලා තිබ්බේ කියලානේ. ඒතර අපි යන්නේ අර කලින් හිතාගෙන ලෝකයක් බලන්න යන්නේ. එවට පොඩි හන්දර ගෙදර යන්න පුළුවන්. ගෙදර යනකොට යන්නේ ගෙදර ඉස්සරහා තියෙන කැමිලි ගහ හරි ඈ අඹ ගහ හරි තියෙනවා කියලා හිතාගෙන යන කවුරු හරි කපන කබල තියෙනවා ගෙදර යනකොට. බලන්න හැමදෙන්නේ. අපි නිතරම යන්නේ දැන් තියෙන ලෝකේ බලන්නේ නෙවෙයි කලින් නිර්මාණය කරපු ලෝකේ බලන්නේ. ඇතැම්මිට අම්ම බලන්නේ යනවා. පොඩි හන්දරේ ඉතින් අවුරුද්දක් ගෙදර ගිහිල්ලා යනවා දානකට ගෙදර. යනකොට අම්ම කොණ්ඩේ කපල ඔක්කොම. ඈ ඇයි අම්මේ කොණ්ඩේ ගැපුවේ කියලා. හා දැන් අම්මර දිග කොණ්ඩේ තියෙන අම්ම බලන්න තමයි යන්නේ. ඈ ඒක නැති වුණාට පස්සේ ඊට පස්සේ අපි එක්සිට් කරනවා මේක. අපි නිතරම යන්නේ ඇත්තෙම ඒ කලින් තමන් ලෝකේ නිර්මාණය කරගෙන ලෝකෙට බහින්න අපි. නමුත් රහතන් වහන්සේල එහෙම නැහැ. රහතන් වහන්සේලා ඒ වෙලාවට නිර්මාණය වෙන ලෝකයේ බලන්න යන්නේ. ඒ ලෝකය තමන්ගේ ලෝකෙට සම්බන්ධ ලෝකයක් කියන කෙනෙකු වහන්සේ තාම සිහින නොනිය යන්නේ. එතකොට සත්බොජ්ජංග මට්ටමේදී සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියලා කියනවා. එතකොට මේ අවස්ථාවට එන්නම තමන්ගේ දැන් ප්‍රීතිය වැඩි වෙමින් මේ පවතින. විශේෂයෙන් සතිය දිනු වෙන්න කෙලෙස් අඩු වෙන්න තමන්ගේ මේ නිරාමේශ සුවේ නිරාමේශ ප්‍රීතිය වැඩි වෙනවා. ඒක කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන දෙකටම යනවා. සතිය වැඩි වෙනකොට වීරිය වැඩි වෙනවා. ඉක්මනටම මේ කෙලෙස් දුරු කරන්න ඕන කියන වීරියක් හටගන්නවා. ඊට පස්සේ ඒ වීරියත් එක්කම සතියත් එක්ක ධම්මවිජය ධර්මයේ තව විමසන උමනාවක් ඇති වෙනවා. ඊට පස්සේ ඒත් එක්කම වීරිය හටගන්නවා. වීරියත් එක්කම ප්‍රීතිය හටගන්නවා. ප්‍රීතියත් එක්කම කාය පස්සද්ධි. ප්‍රීතිය සිතට දැනෙන්නේ. ඊට පස්සේ පස්සද්ධිය කියන එක කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියලා දෙකක් තියෙනවා. වෙන සමගාමීද මොකටද කාය පස්සද්ධි කියන්නේ? කාය පස්සද්ධි කියන්නේ වේදනා සංඥා සංකාරවල ස්කන්ධ වලටයි කාය පස්සද්ධි කියලා කියන්නේ. ඒවා ප්‍රසන්න වෙනවා, ඒවා සැහැල්ලු වෙනවා. චිත්ත පස්සද්ධි කියන්නේ විඥාන ස්කන්ධය. ඒකට කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා දෙකෙන්ම කියන්නේ රූපයක් ගැන නෙවෙයි ඇත්තෙන්ම අර ස්කන්ධ හතර ගැනමයි කියන්නේ. ඒ හතරම එන්නේම ප්‍රසන්න වෙනවා, සැහැල්ලු වෙනවා. ඊළඟට හිත සමාධිමත් වෙනවා. හිත කුසල අරමුණක හුඟ වෙලාවක් තියෙනවා. ඊළඟට තමන්ටම අර මේක හේතු බල දහම නුවණින් දකින්න හිත උපේක්ෂා සාගත වෙනවා. හිත මදහත් වෙනවා. මධ්‍යස්ථතාව කෙනෙක් ඇති වෙනවා. ඒ නිසා අර දෙපැත්තට දෝලණය වෙන ගතිය. පොට්ටස් ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්පති කියපු විදිහට හිත අකම්පිත හිතක් තමන් ඇති කරගන්නවා. එතකොට ඒකම ඊට පස්සේ මාර්ගාංග බවට පත් වෙනවා. දැන් මේ අරසංග මාර්ගෙ මත වැඩෙනවා. අර තිමිච්ච කරුණම තවත් එන්න එන්න මෙහෙල තලයට යනවා. ඒ කියන්නේ තමන් මාර්ගඵලත් එක්කම ඉන්න අවස්ථාව. සෝවන් මාර්ගේ ඉඳලා අරහන්ත මාර්ගය දක්වා අවස්ථා හතේදීම මේක ටිකෙන් ටික දිනු වෙනවා. දිනු වෙලා අරහන්ත ඵලයට එමත් එක්කම මේ 10 අර අටංග සමන්නාගතෝ සේවෝ කියපු විදියට හරණු 8කින් යුක්තව තිබෙච්ච මේ සේක ප්‍රතිපදාව හරණු 10ක් බවට පත් වෙනවා. සම්මා ඥාන සංඥා සම්මා නිට්ඨිත් එක්ක ඔහු අනුපාත සදත්ත පරික්ෂින බව සංයෝජන කීනා සමාධි වචන වලින් උගම ගැන විස්තර කරනවා. අකෝපාචේ තුයිමුති කියලා සත්‍යයෙන් සනාන් වෙනවා. ditte ditta mattan කියන අධ්‍යක්ෂණයට පත් වෙනවා. ඔහු ඒවෙනම තමන්ගේ නිර්මාණය වෙන ලෝකෙ හොඳන් කරනවා. මුලදී විඥානයේ පැත්තට අවධානය යොමු කළා. පංච විඥාණයෙන් දුර වෙනවා. පංචකාමයෙන් දුර වෙනවා. පස්සේ ප්‍රඥාවට හිත තියලා විඥාණයෙන් දුර වෙනවා. අවසානයේදී සම්පූර්ණ ප්‍රඥා නැමැති ආලෝකය දැල්වාගෙන ඉන්නේ. සමස්ත ජීවිතයම කියලා කියන්නේ තමන්ගේ ස්කන්ධ පංචකය හට ගැනීම නිරුද්ධ වීමම කියන එක දකිනවා. ඒ සිටීමත් මේ පරිසම්පන්නව ඇතිවන මේ ක්‍රියාකාරීත්වයම කියන එක දකිනවා. ඇතැම්මිට මුලදී අපිට හිතෙන මම මේ පැත්තේ ඉන්නේ පංච උපාදස්කන්ධේ මේ පැත්තේ තියෙන කියලා නේ. අවසානට යනකොට තේරෙන්නේ පංච උපාදස්කන්ධේ මේ ලෝකයේ කියලා. තවත් කෙනෙක් නැහැ. බාහිරින් බලන කෙනෙක් නැහැ. මේ බැලීමම තමයි මේක හට ගැනීම නිරුද්ධ වීම කියලා දකිනවා. එතකොට මෙන්න මේ ගමන් මගේදී තවත් කරුණ රාශියකින් අපි උපකාරවත් බව ලබන්න ඕනේ කියලා බුදුහාමර දේශනා කළා. සිල්වත් බව ආදී අපිට තියෙන්නට ඕන. ඒ වගේම වත් පිළිවෙත් ආදී කිරීම, වැඩිහිටි ගෞරවය, ආහාරය පමණ දැන ගැනීම, ඉන්ද්‍රිය සංවරය, නිදිවැරීම මේ ආදී සමහරුණු රාශියකින් මේවට උපකාරවත් බව ලබන්නට ඕන. ඒ වගේම අර මුලින් සඳහන් කළ කල්‍යාණ මිත්‍රාශ්‍රී නම් කියන ඒ පඤ්ඤා උද්දීකර ධර්මයන්ගෙන් නිතර අපි පිළිසරණ ලබන්නට ඕන. මේක දිනු කරගන්න. ඊළඟට තවත් ඉතාම වැදගත් කරුණු විග්‍රහ කිරීමක් පේඩක උපදේශය හා නැති පැරණි කියන ගාන්ත දෙකේ තියෙනවා. සමස්ත බුදුදහම පද 18ක් මත ගොනු කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු 84,000 ධර්මස්කන්ධයේම පේඩක උපදේශය හා නැති පැරණි නැමැති කුද්දගිනිකාය ග්‍රන්ථ තුල පද 18කට වෙන් කරලා තියෙනවා. එයින් අකුසල 9යි කුසල 9යි කියලා. ඔය ඊටික තමයි පළ හැතියෙන්නේ. අකුසල 9 මොනවද? තණ්හා, අවිද්‍යා, ලෝභ, දෝස, මෝහ, සුභ, සුඛ, නිච්ච, අත්ථ. මේ අකුසල පැත්ත. මේ අකුසල පැත්ත දුරු කරන්න තමයි ඊළඟ පැත්ත දේශනා කරනවා. මොනවද? සමත, විපස්සනා, අලෝභ, අදෝස, අමෝහ, අසුභ, දුක්ඛ, අනිච්ච, අනත්ථ කියලා. තන මෙතන සමානම යන වචන තියෙනවා. එකක් තමයි තණ්හා සහ ලෝභ කියලා දෙකක් යනවා. මේකේ පොඩි වෙනසක් තියෙනවා. එතකොට මොකද වෙනස මේ දෙකේ? මෙතන මේ ලෝභ කියලා කියන්නේ ඕලාරික ගතිය. විශේෂයෙන් පංචකම් සම්පත්තියට තියෙන ආසාව. කාමරාගයේ පැත්තෙන් මේ කියන්නේ. දැන් තණ්හා කියලා කියන්නේ සම්පූර්ණ මනුෂ්‍යයත් එක්කම තියෙන භව රාග, රූප රාග, අරූප රාග ඔක්කොමත් එක්ක තියෙන කාමච්ඡන්දියම දුරු කෙරෙනවා. එතන තෘෂ්ණාවේ අවස්ථා දෙකක් මේ කියන්නේ. දැන් කාම රාගය කියන එක අනාගාමීව දුරු වෙනවා. එතකොට කාමච්ඡන්දාදී නීවරණ ටික අංශ ප්‍රමාණයකට ධානවලදී දුරු වෙනවා. හැබැයි ඒ සියල්ලමත් එක සම්පූර්ණම දුරු වෙන ආකාරය තමයි මේ තෘෂ්ණාවම දුරු කිරීම කියලා නැත්නම් නන්දි රාගයම දුරු කිරීම විදිහට කියන්නේ. එතන තවත් ඒ වගේ ළඟ යන පද දෙකක් තියෙනවා. අවිද්‍යා සහ මෝහ කියන දෙක. අවිද්‍යා සහ මෝහ කියන දෙක. මේක සමානවත් යෙදිලා තියෙනවා. හැබැයි සමහර තැන්වල සුළු වෙනසක් ඇතුළත් දේශනා කළා තියෙනවා. සාමාන්‍යයෙන් අපි දානය දෙනකොට කියනෝනේ මේ පින්වතුන් අද මේ දානය දෙන්නේ අලෝභ, අදෝස, අමෝහ කියන කුසල චේතනාවෙන් කියලා. ඒ කියන්නේ මොකද සම්පූර්ණයෙන්ම මේ ශීනස්තරවල මේ කියන්නේ? නෑ, අර දැඩි ලෝභය දුරු කරලා. නැත්නම් අපි දැඩි වශයෙන් තියෙන තදංග වශයෙන් තියෙන ලෝභය දුරු කළා මේ කියන්නේ. ඒකට තමයි ඒ අමෝහ කියලා කියන්නේ. අලෝභ කියලා කියන්නේ. එතකොට කම්මස්සකතා සම්මාදිටිය පිළිගන්න මට්ටමේ අමෝහයක් තමයි මේ අවස්ථාවේ තියෙන්නේ. යම් කිසි කෙනෙක් කියනවා කම්මස්සකතා සම්මාදිටියවත් පිළිගන්නේ. අන්න ඒකට තමයි මේ මෙතන මෝහ කියලා කියන්නේ. එතන කම්මස්සකතා සම්මාදිටිය පිළිඅරගෙන දාන දෙන කෙනාට තමයි අමෝහ චේතනාවෙන් දන් දෙනවා කියලා කියන්නේ. හැබැයි එයා ඒක දුන්නට එයා අවිද්‍යාපත්‍ය සංඛාරා පුඤ්ඤාවි සංඛාරා අපුඤ්ඤාවි සංඛාරා ආනෙන්ජාවි සංඛාරයක් කරන්නේ මොකෙන්ද? අවිද්‍යා පත්‍ය සංකාර අවිද්‍යාව. එයා අමෝහයෙන් දානේ දුන්නට අපි කියන්නේ එයා අවිද්‍යාව දුරු කළා දානේ දුන්නා කියලා අපි කියන්නේ. අවිද්‍යාව දුරු කළා දානේ දෙන්නේ සරුවත් සමරුව තමයි. බුදුරජාණන් වහන්සේ තමයි. එතකොට ඇයි මේ දෙන තැනත්තා මේ ਬਾහිර තියෙන ලෝකෙකට තමයි දාන දෙන්නේ? දාන දෙලි ඉවර වෙලත් ඒක තියෙනවා කියලා දැන් මට හිතෙනවා. දාන දෙලි ඉවර වෙලත් ඒ ගැන හිතනවා. එතැන් මට ආයෙ ආවිල්ලා බලන ඒවා පාවිච්චි කරනවද කියලා නේ. එතකොට එහෙම ලෝකයකට තමයි ඒ අය දාන දෙන්නේ. අර ලෝභේ අභිජ්ජා කියන මට්ටම දුරු කළ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විශේෂයෙන්ම සතර සතිපට්ඨානේ වඩාද්දී මුලින්ම විනය්‍ය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං කියලා කාරණයක්. ඒක ඉතාම වැදගත්. ලෝකයේ පිළිබඳව තියෙන දැඩි ඇල්ම සහ ද්වේෂය දුරු කළා තමයි මේ මඟට එන්නට ඕන. ඒ කියන්නේ ලෝභ දේශ දෙක අර ඕලාරික ගති අඩු කරන්න ඕනේ. දැඩි ලෝභය කියන එක. ලෝභය මුලදීම දුරු කරන්න බෑ. නමුත් අභිජ්ජා කියන එක දුරු කරන්න ඕන. දැඩි ලෝභය කියන එක ඒක හානි කරයි. ඒක තියෙනවා නම් මුකුත්ම කරන්න බෑ. හැම දෙයක්ම කරන්නේ අර ගැන හිතලා ලෝභය ගැන හිතලා. මොකක් කළත් අර හිතේ දැඩි ලෝභය තියෙනවා. අර කෙනෙක්ගේ නිකන් කතාවකට කියනවා ඉතින් ওই විදිහට කතාවක්. ගෙදර නෝන කෙනෙකුගේ මහත්තයෙක් ඉඳපු ඉන්නවා. දැන් පොඩි ආරණියේ මගේ නිසා මේ කියන්නේ. මේ එතකොට දැන් හරියම අර පිරිමැසළු මේ දෙන්නම. ලයිට් එකක් වුණත් හරිය දාන්න දෙන්න. ඊට පස්සේ මේ මහත්තයා දාසද්ද මේ අමතකල ෆෑන් එක හෝ ලයිට් එක දාලා ගිහින්. ගිහලා ඊට පස්සේ එළියට ගිහලා ආයි ඇවිල්ලා මේක ඕෆ් කරන්න කියලා. දොරට හට්ටකල කිව්ලු දොර හරින්න එපා. ඇරියොත් දොර ගෙවෙනවනේ ආසාව. ඒ නිසා දොර හරින්න බොහොම ඉන්න මේ ලයිට් එක ඕෆ් කරන්න කියලා. ඊට පස්සේ නෝන ගහන්නේ ඇයි මේ මෙතෙන්ට ආයේ ගේට් වල ඉඳලම කියලා තිබුණේ ඔය නැත්නම් සෙරෙප් දෙකක් ගේනවා ඔය ටික ආපු එකේ නෑ නෑ මම සෙරෙප් දෙක අතේ දානවා කියලා කිව්වා. ඒ වගේ මේ අර දැඩි ලෝභය අර දෙන්නම ඒ වගේ හැම දෙයක්ම කරන්නේ උඟාක්ම හිතලා එහෙම කරන ගියත් මේ ධර්ම අහුවෙන්නේ නැහැ ඒක. ඒ නිසා යම්සි මට්ටමකට ඒ ලෝභකම අඩුවෙන් තමයි මේක පටන් ගන්න ඕනේ වැඩේ. ඒකට නිසා තමයි මෛත්‍රී භාවනා කරන එක, දන් දෙන එක, අඩුවනේ තමන් ළඟ ඉන්න කෙනෙකුට ආහාර ඉන් කොටසක් දෙන එක හරි ඒ වගේ කියන්නේ. අර මේක අපි අඩු කරන්න කියන්නේ. ඉතින් අනිත් දේ තමයි මේ සුභ සුඛ නිච්ච අත්ත කියලා විපල්ලාස හතර. මේ විපල්ලාස හතර දුරු කරන්න තමයි මේ සතර සතිපට්ඨානේ තියෙන්නේ. අසුභ සංඥා, දුක්ඛ සංඥා, අනිච්ච සංඥා, අනත් සංඥා වඩන්න කියන්නේ. දස සංඥාවලදී මෙන්න මේක දුරු කරන්න. එතකොට මෙන්න මේ අකුසල පැත්තේ 9කුත්, ඒව දුරු කරන කුසල පැත්තේ 9කුත් පනවලා තියෙන එක තමයි මුළු පෙළදහම් පුරාම තියෙන්නේ කියලා පේට උපදේශය හානෙත්‍ය ප්‍රකරණේ තියෙනවා. එතකොට අර පෙළදහමේ කියන මෙන්න මේ සත්‍යස් බෝධිපාලසික ධර්ම වලට 37ක් විදියට විස්තර කරන දේවල් පේට උපදේශය හානෙත්‍ය ප්‍රකරණේ කරුණු 18ක් විදියට තියෙනවා. එක ප්‍රහිනකල යුතු පැත්ත අනිත් එක වැඩි යුතු පැත්ත. එතකොට අවසානයේ කියෝතින් ඇත්තෙම අපට සම්පූර්ණ දර්ශන දෙකම වඩන්න තියෙනවා. බුදුරජාන් වහන්සේ අභිඥා කියන සූත්‍රයේදී දේශනා කරනවා බුද්ධිමත් මිනිසෙකු විසින් තම විශිෂ්ටතම ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් ඒ වඩන්න තියෙන කාරණා දෙකයි කියලා. මොනවද ඒ දෙක? සමත විදර්ශනා දෙක. එක කුසල අරමුණක වැඩි වේලාවක් ඉඳ තැම්පත් කර ගැනීම. අනිත් එකේ තැම්පත් වෙච්ච සිතින් මේ ස්කන්ධ පංචකයේ සමුදය වේ දකින්න වාරය එන්න එනම වැඩි කරන්න ඕන. අපි මෙතෙන්ට එන්න තමයි අනිත් හැම දෙයක්ම කරන්නේ. මේ දෙක නොකරොත් අපි මොනවා කරක් වැඩකුත් නැහැ. තමන්ගේ සිවුර හෝදන එකේ ඉඳන් වැසිකිලි කැසිකිලි කරන එකේ ඉඳන් බුද්ධ පූජාව තිබීම දක්වාවත් පිළිවෙත් ටික කරන එකයි. සාමාන්‍ය කුහුඹියෙකුට ඉඳලා වතුර ටික දන් දෙන එක ඉඳන් සාංගික දානය දීම දක්වාත් පංචශීලයේ ඉඳන් උපසම්පදා සීලය දක්වාත් මේ ඔක්කොම කරන්නේ අපි මොකක් සඳහාද? මෙන්න මේ සමත විදර්ශනා සඳහා පහසු මණ්ඩික සල්සා ගන්න. ඒකට ආශිර්වාදය, නිරෝගී භාවය, කල්‍යාණ මිත්‍රාස්ත්‍රය, විවේකය, නිරෝගී භාවය, දිගාත්‍රි මේ සියල්ලක්ම ලබා ගන්න තමයි අර මංගල සූත්‍රයේ සඳහන් වුණ විදිහට අනිත් ඔක්කොම දානංච, ධම්මචර්යාච, ඥාතකානංච, කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම සවනම්, ආරති විරති පාපා, අත්ථ සම්මා පණිවිද ඔක්කොම කරන්නේ මේ වැට වගේ බැඳලා මේ මැදට ආරක්ෂාව සපයා ගන්න. ඒ නිසා වැටවල් ටික විතරක් මැදල හිටියට හරියන්නේ නැහැ. අපි මැද හේෂේම භූමියට අපි එන්නට ඕන. මේ මැද ඉන සුරක්ෂිත භූමිය තමයි අපට මේ සමත විදර්ශනා කියලා කියන්නේ. යම් සිවිලාවක සමත විදර්ශනා නැමැති දූතයන් හරහා අරමුණු ගෙනාවොත් නගරයේ මැද ඉන්න විඥානයේ නැමැති දොරටු පාලයා විඥානයේ නැමැති නගර හිමි එළියට අරන් යන්නේ. කිංසුකෝම සූත්‍රය ඉතාම ලස්සන උපමාවක් කිව්වොත්. ප්‍රාකාරයක් තියෙනවා, නගරයක් වටවෙච්ච ප්‍රාකාරයක් තියෙනවා. දොරටු හයක් තියෙනවා. දොරටු පාලයන් ඉන්නවා. නගර මැදරේ නගරයේ මැද හතරමං හන්දියක් තියෙනවා. එතන දොරටු එතන නගර හිමියා ඉන්නවා. දූතයෝ දෙන්නේ මේ දොරටු වලින් තනිමිඩියක් අරගෙන ඇවිල්ලා එක්තරා මාර්ගයකින් දොරටු හරහා ගිහලා නගර හිමියාට දීලා ආපු පාරෙම යනවා. ඒ කියන්නේ මොකද්ද මේ? ඔව් එක එක ආයතන වලින් මේ නගරය කියන්නේ අපේ මේ මාවගෙන් සෑදීච්ච ආහාර පාන ආදී සකස් වෙච්ච මේ ශරීරය තමයි නගරය කියන්නේ. ඒ නගරයේ ප්‍රාකාර හයේ තියෙන දොරටු හය වගේ තමයි ස්කන්ධා සාදී ආයතන හය. ඒ දොරටු වෙයින දොරටු පාලේ වගේ තමයි සතිය. පණිවිඩය අරගෙන එන දූතයන් දෙන්න තමයි කවුද? සමත විදර්ශනා දෙක. ඒ අරගෙන එන පාර තමයි ආර්යසංගික මාර්ගය. ඒ අරගෙන පණිවිඩය තමයි නිවනේ පණිවිඩය. ඒ අරගෙන එන හතරමං හන්දිය තමයි හතර මහා භූත රෝග නැමැති හතරමං හන්දිය. මේ හතරමං හන්දියේ තියෙන නගරී ඥා තමයි විඥානය කියලා කියන්නේ. එතකොට හරියට දිට්ඨිය දිට්ඨමත් සම්මෙන්නේ දැකපු දේ දැකපු විදියටම මෙතෙන්ට පෙන්නලා පිටට ගියොත් ඒ දෝතියා මෙයාව මුලා කළ එළියට අරන් යන්නේ අනිත් ඉන්ද්‍රියකින් ලාගන්න පුළුවන් කියලා අල්ලන්න යන්නේ. දැන් අපි එක ඉන්ද්‍රියකින් අරමුණු ආපුගෙන යන්නේ අනිත් පැත්තෙන් අපිව මුලා කළා. ඇයි ඒ දොරටුවේ සීය නැති නිසා? ඇයි ඒ දෝතියන් දෙදෙනා සමති දර්ශනා දෙන්න නෙවෙන්නේ අසති අමනසිකාර කියන දෝතියන් දෙනා දැන් පණිවිඩය අරන් එන්නේ. ඒ නිසා ඇහැට පෙනෙන රූපය අල්ලන්න පුළුවන් දිව ගන්න පුළුවන් කියන අනිත් ඉන්ද්‍රිය හරහා තමයි යන්නේ. එතකොට ලෝකෙට හොයනවා. ලෝකෙට හොනොත් අර නගර මැද ඉන්න නගර හිමියා නැමැති විඥානය එළියට අරගන්නවා. එළියට අරගත්තොත් යාගේ අතපය කුඩු කොල්ලයි නවත්තන. ජරා මරණ ස්පර්ශ කරන. ඒ නිසා හැම නොවන්න නම් අපි මෙන්න මේ කිංසෝකම සූත්‍රයේ කියන උපමා විදිහට ඉන්න උත්සාහ කරන්න ඕනේ. ඒකට සිහිය සානුවන කියන දෙක උපරිම ලෙස පවත්වා ගන්නට අපි උත්සාහ කරන තොනිකින් පොඩි හඳුන්වා කමාරියම වගේ ඉන්නේ. අනන්නේ අපේ විද්‍යාර්ථී දිනයක රාගයේ සතුට වෙන පුළුවන්. හොඳයි එහෙනම් අද තමකුත් අහන තියනවාද? අපි මේ කියන්න තියෙන කරුණ වාද දේවල් ඉතාම කෙටියෙන් සහ ටිකක් ඉක්මනින් අපි සඳහන් කළේ මේ කාලයනු ප්‍රයෝජන ගන්නත් එක්ක මේ පැයකට සීමා කරන්න තමයි අපි උපරිම උත්සාහ කරන්නේ. ඒක ටිකක් වැඩි වෙනවා. එක එක දවස් වලට එක එක මාතෘකාවක් අපි ආවරණය කරනවා. මූලිකම ටික මුලින් සාකච්ඡා කරලා ඊට පස්සේ වැඩගත් සමනුව වැඩගත් සම සහ වහන්සේලාගේ උනන්දුව සහ කාලය දෙන හැටියට ඉතුරු ටික අපි සාකච්ඡා කරනවා. දැන් මේක මොනවා කතා අහන්න තියෙනවද? ඔව් දැන් මේ කියපු කරුණ ඉතින් නැවත ගිහිල්ලත් මෙනෙහි කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඉතින් මේකේ ප්‍රතිඵලයක් තියෙන්නේ නේද? දැන් නැගිටිනකොටම උච්චංග පඤ්ඤ වුණොත් ඉතින් ඉවරයි ඉතින්. උපුලේ තියෙන දේක් එළියට දැම්මාගේ ඉතින් ඔක්කොම වැටිලා තමයි යන්නේ. පාවිස්ස උනේ. ඉතින් එහෙම නැති වෙන්නේ ඉතින් අරගෙන යන්න ඕනේ මේකේ. හොඳයි එහෙනම් මේ රැස් කරගත් සියලු කුණි දාන්න. අප නමින් මීගේ ඥාතින් ඇතුළු විශ්වයේ සිටින සියලුම සත්‍යයන් මේ පින දැක සතුරු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු කියලා. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවිනුත් අනුමෝදන්ව අපත් සම්බුද්ධ ශාසනයත් ලෝකයන් බොහෝ කාලයක් රැක දෙත්වා කියලා අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු තං සදා. රැස් කරගත් මේ සීල පුණ්‍ය ධර්මයන් හිබලෙන් අපටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිමත් සුවයසල සේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්බයා සෝකං පන්තාච නිස්සෝකා හොන්තු සම්බේති පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්තැවෙන සත් සොම්නත් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දෙනාටම තෙරුවන් සරණයි.